සංසාර සාරෝග විනීතනිසං සන්නේත සාතං සුචිසාරදීසං සන්දේරකං ස්වන්න තනුපලාසං සංලාපදේසින් පනමේ විසාසං සංසාබිගං කේවල මොහනාසං සන්නාහ කම්මාර රණේ විසේසං සංසේවිතං දාසි මුදාරහාසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දාස ගන්නාසිත පාපනාසං සන්නාපදංසින් හත ගෝර පාසං සම්පාරගානින් සුචිසාරවාසං සංවාර සංඝං පනමේ රසාසං සතර සැඩසායුර නවතාං නිවන් වැද පැතිර නැනැති දිරිමත් රං පතක් ලෙද නිතර දිලෙන තුන් සදහම් දෙසන ලද වැතිර වඳිමි මගේ සම්බුදු මහිමි සඳ සැකතැන් දුරු කරන එලෙසින් මෝනසන යුදදුම් ලෙසින් මර යුදයෙහි දිවි රකින ඇසුරින් සතුට දෙන කෙලෙසුන් ඇති නසන වඳිනෙම් බැතින් සිරි සදහම් මිනි පහන සග සැප දෙන නැසිය යුතු පවුන් හැම නසන බවබැමි සුනු විසුනු කර නිති ගුණ පුරන ලත් සැප දමා පරතෙර වෙත නෙත් යොමන වඳිනෙම් නිති පතා පින් සරු මහා සංගන බුද්ධං බුද්ධං බුද්ධං වන්දේ ධම්මං ධම්මං ධම්මං වන්දේ සංඝං සංඝං සංඝං වන්දේ බුද්ධං ධම්මං සංඝං වන්දේ සම්මේහි මේ පියේහි මනාපේහි නානාභාවෝ විනාභාවෝ අබින්හන් පච්ච වෙක්කේ තම්බන්ති ගෞරවනීය ස්වාමීන් වහන්සේලගෙන අවසරයි සැදැවත් වාසනාවන්ත පින්නතුනි ලොස්සනිස් බෝධි විහාරස්ථානයේ මාසිකව සංවිධානය කරන සීල සමාදන් වැඩසටහනයි අදත් මේ පැවැත්වෙන්නේ 2025 වර්ෂයේහි බුද්ධ වර්ෂගතවින් 2569 වෙනි වර්ෂයේහි උඳුවක් පොහොය දිනේ වෙනුවෙන් විවහාර වර්ෂ විදියට ගත්තොත් මේ අවුරුද්දේ අවසාන පෝයේහි පොන් පොහොය දිනේහි සීල සමාදන් වෙච්ච පිනතුන් මේ අවස්ථාවට නියමිත ධර්ම දේශනාවට ධර්ම සාකච්ඡාවට සහභාගී වෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව අපේ ජීවිතයේ ඊටාම සුවිශේෂී භාග්‍යමත් අවස්ථාවක් විදිහට සැලකන්න. අප සසර කල්ප ගාන කරපු පින්කම්වල ආනිසංස ටික එක වෙලාවෙ අප ආනිසංසය ලබන මොහොතක් තමයි ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව කියලා කියන්නේ. අනේ නිසා තමයි බණ ඇසීම සවනානුත්තරිය විදියට අපේ දේශන වලින් අහන ඉහළම දේ විදියටත් ලාභානුත්තරිය කියලා සඳහන් වන විදියට සද්ධා ප්‍රතිලාභේ ලබන්නටත් එවැගේම විමුක්තියටපත් නිස්සාන අතුරෙන් ධර්ම ශ්‍රවණය විමුක්තාය පිණක් විදියට දක්වල තියෙන ආකාරයට මේ මොහොත හැමතිම්ම ඉතාම භාග්‍ය සම්පන්න අවස්ථාවක්. ධර්ම ශ්‍රවණය කරනවා කියන්නේ හරියට අපේ අතට කණ්ණාඩියක් දෙනවා වගේ. සාමාන්‍යයෙන් කණ්ණාඩියක් දුන්නාම අපට පේන්නේ අපේ භෞතික ශරීරය විතරයි. නමුත් දහම් කැඩපත ධම්මා දාස කියන මේ කාරණය the mirror of dhamma dhamma reflection එකෙන් අපට කරන්නේ අපේ සසර ජීවිතයම ගැනම අපට බලන්න තියෙන කැඩපතක් කණ්ණාඩියක් වගේ. අනේකෙදි අපි අපේ පැත්තටම හැරෙන්නට ඕන. අපේ ජීවිතවලට සැබවීම මොකද්ද වෙන්නේ සහ මේ අවස්ථාවේ අප ලබා තියෙන වටිනාම මොහොතෙහි වටිනාකම කොහොමද මේ කාරණේ අපි තේරුම් ගන්නට ඕන ධර්මය තුලින්. මේ ධර්ම දේශනාව තුලින් අප විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ පසුගිය දිනවල අපේ රටේ ඇතිවෙච්ච ස්වාභාවික උපද්දරව තේමා කරගෙන එවැනි දේවල් ඇතිවන ස්වභාවය සහ එවැනි දෙයකට අපි කලින් මානසිකව සූදානම් වෙන්නේ කොහොමද? එවැනි දෙයක් ඇතිවෙච්ච වෙලාවේදී අපි කොහොමද ඒකට මුහුණ දෙන්නේ සහ අපේ සමීපතම ඥාතීන් හිතවතුන් අප දන්න කියන අය එවැනි තත්ත්වයකට පත් වුණාට පස්සේ අප කොහොමද යට පිහිට වෙන්නේ කියන කරුණුයි අද අපි සාකච්ඡා කරන්නේ. ඒ වගේම එවැනි තත්ත්වයක් තුලදී අපට ලැබිලා තියෙන මේ ඊටාම දුර්ලභ භාග්‍ය සම්පන්න අවස්ථාවෙහි වටිනාකම තේරුම් අරගෙන එයින් ඉහළින්ම ආනිසංස ලබා ගන්නේ කොහොමද කියන කාරණයක් මේදී අපි සාකච්ඡා කරනවා. තෙන්නතුනි අපේ ජීවිතයේ වටිනාම මොහොත තමයි මේ ගත වෙන වර්තමාන මොහොත. මේ මොහොතේ වටිනාකම අප තේරුම් ගන්නට ඕන. අප මේ වනහන මොහොතේ අපි කොච්චරනම් පහසුකම් ටිකක් වටේ භුක්ති විඳිනවද? සහ අපි කොච්චර පහසුවෙන් මේ වෙලාවේ ජීවත් වෙනවද? මේ වනහන මොහොත අප ශ්‍රණ සම්පත්තිය ලබන මොහොත. ඊටාම භාග්‍ය සම්පන්න අවස්ථාවක ප්‍රතිඵලයක් ලබන මොහොත සහ ඔබ දන්නවා අද මේ මොහොතේ ඔබ ඊටාම පහසුවෙන් මෙතන ඉන්න මොහොතේදීත් අමාරුවෙන් හුස්ම ගන්න අවසාන විනාඩි කිහිපය දවස් කිහිපය බොහොම දුෂ්කරව හුස්ම ගන්න අය බොහෝ ප්‍රමාණයක් මේ ලෝකයේ කොතන බොහෝ ඉන්නවා. එවැනි තත්ත්වයක් තුළ ඔබ ගැන කල්පනා කරන්න. ජීවිතයේ කොයිතරම් කරදර කම්කටොළු බාධක ඇවිල්ලා තිබුණත් මේ මොහොතේ අපි පහසෙන් හුස්ම ගන්නවා. පින්නතුනි බලන්න හුස්ම ගන්න අමාරුවෙන් කී දෙනෙක් නම් ඉන්නවද බලන්න. ඒ අතර අපි ඊටාම පහසෙන් හුස්ම ගන්න මේ මොහොතේ වටිනාකම ඔබට ඇතැමිට අද තේරෙන්නේ නැහැ මේක. ඔබේ ළඟම ඥාතියෙක් අවසන් හුස්ම හෙළන ගිහිලා විඳින දුක දන්නකොට, පේනකොට, හර තියෙනකොට සහ අපට ඒ தත්වෙට පත්වෙච්ච මොහොතේ තමයි මේකේ වටිනාකම තේරෙන්නේ. අද මේක තේරෙන්නේ නැහැ පින්නතුනි. අද මේක තේරුම් ගන්න නම් අපි හුඟා බුද්ධිමත් වෙන්නට ඕන, ධර්ම කරුණු තේරුම් ගන්න තියෙන ඕන, ලෝකයේ දිහා සංවේදීව බලන්නට ඕන. ඒ නිසා පින්වත්නි ඔබ ඔබ ගැනම සතුටටපත් වෙන්න. ඔබ ඊටාම පහසුවෙන් හුස්ම ගන්න මොහොතක්. ඊටාම සැනසීමෙන් හුස්ම ගන්න මොහොතක්. ඔබට අනේ කොමන දේ ජීවිතය හිමුණත් මේ අවස්ථාව ඊටාම භාග්‍ය සම්පන්න අවස්ථාවක්. හිම හුස්ම ගන්න විතරක් නෙවෙයි. ඒ සුසුම් හෙළන මොහොතේ අපි අපට මේ ලෝකේ ලබන තියෙන වටිනාම රත්නයන් ටික අපල ලබලා තියෙන්නේ. බුද්ධ රත්නේ ලබලා තියෙන්නේ. ධර්ම රත්නේ, සංඝ රත්නේ ලබලා තියෙන්නේ. අබුද්ධෝත්පාද කාලෙක සක්විති රජ කෙනෙක් වෙනවට වඩා බුද්ධෝත්පාද කාලයක බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන ලබලා අපි කොයිතරම් අවාසි සහගත මට්ටමක ජීවත් වුණත් ඒ ජීවිතයේ වටිනා ජීවිතයක් වෙනවා. භාග්‍ය සම්පන්න ජීවිතයක් වෙනවා. අනේ ජීවිතයේ ඔබත් මාත් ලැබපු මොහොත. මෙන්න මේක තේරුම් ගත්ත මොහොතේ අපේ ජීවිතයට ඇති වෙන්න ඕන පළවෙනි ගුණාංගය තමයි කෘතඥතාවය කියන කාරණය. gratitude කියන්නේ. අද අපට ඇතැන් විට බොහෝ අවස්ථාවලදී අපේ අතේ ජංගම දුරකථනය තියෙන හින්දා මේකේ වටිනාකම එච්චර අපට තේරෙන්නේ නැහැ. හැබැයි බලන්න අපි ජංගම දුරකථන පාවිච්චි නොකරපු කාලේ අපි ස්වාභාවිකව ගෙදර හිටපු වෙලාවේ අපි ගහකොළත් එක්ක පරිසරයත් එක්ක හිටපු මොහොතේ අපිට මේක යම්සි ප්‍රමාණයකට තේරුණා පින්නතුනි. අපි ගෙදර හිටියේ නම් ගෙදර ගහකොළ අපට උදව්පකාර කරපු අය, දිය ඇලි, ගංගා, මගතොට අනිත් උපකාර කරන අය අපේ දැන්සට හොඳට පෙනුණා. නමුත් අද අපට ඒක බලන තරම් විවේකයක් නැහැ. අපේ දැස ඉදිරිපිට කොයි වෙලෙත් ෆෝන් එකේ හෝ නැත්තම් කම්පියුටරේ ස්ක්‍රීන් එක ඉස්සරහ තමයි අපි බොහෝ විට ඉන්නේ. නමුත් එහෙම නොතිබෙච්ච කාලේ අපට තේරෙනවා පින්නතුනි කොයිතරම් ලෝකයක් අපට පිහිටුණාද කියලා. සාමාන්‍ය පුද්ගලයන් පිහිටුණා විතරක් නෙවෙයි. ගෙදරින් දොර හැරලා එළියට බහින්න පින්නතුනි කොච්චරනම් දේවල් අප සතුටටපත් කරන්න තියෙනවද කියලා. ගෙදර වත්තේ තියෙන ගහකොළ, මල්පැල, කුරුල්ලන්ගේ හඬ, වතුර ටික, පරිසරය, සුළඟ මේ බොහෝ දේවල් අපේ සතුට වෙනුවෙන් සැදීට හැදී ඉන්නවා. අපට උදව්පකාර කරන මෙන්න මේත් එක්ක අපේ හදවතේ ලොකු කෘතඥතාවයක් ඇති වෙන්නට ඕන. අද වර්තමානයේ නවීන මනෝවිද්‍යාවෙන් උපදේශණයෙන් සඳහන් කරන කාරණයක් තමයි මේ කෘතවේදීත්වය කියන කාරණේ අපේ ජීවිතේට ලැබුණු ගමන්ම අපේ සම්පූර්ණයෙන්ම භෞතික ශරීරය ඇතුළු මනස මේ සියල්ලක්ම සතුට ලැබෙන පැත්තට හොඳ පැත්තට වෙනස් වෙනවා කියලා. අන්‍යතනියෙන් පටන් ගන්න දේ බුදුදහම තුලදී අපට ඉහළම වශයෙන් පුහුණු කරන්න තියෙන්නේ එක අතකින් මෛත්‍රිය, අනිත් පැත්තෙන් ආනාපාන සති භාවනාව මූලික කරගත්තු සතිපට්ඨාන. වෙනත් විදිහකින් කියනවා නම් අත්ථ භික්ඛවේ ධම්මා අභිඤ්ඤා භාවේ තබ්බා සමතෝච විපස්සනාති කියපු විදිහට නුවණැති කෙනෙක් විසින් මෙලව ඉපදෙච්ච බුද්ධිමත් කෙනෙකු විසින් සිය ජීවිතයේ වඩන තියෙන ඉහළම කාරණා විදිහට දක්වන්නේ එක අතකින් සමත භාවනාව, අනිත් පැත්තෙන් විපස්සනා භාවනාව. මේ අංශ දෙකෙන් කොයි පැත්තට ගියත් වෙනොත් නිසිද්ධවන්නේ අපේ සතුට දිනු වීම. සම්මුති සත්‍ය තුල ඉඳගෙන සමත භාවනා වඩනකොට අපේ හිතේ තියෙන කාමච්ඡන්ද ආදී නීවරණ දුරු වෙලා යටපත් වෙලා පීති, සුඛ, ඒකාග්‍රතා, උපේක්ඛා කියන මෙන්න මේ කුසල විතරක දිනු වෙනවා. ඒ අවසාන ප්‍රතිඵල විදියට සැපය සහ උපේක්ෂාවට අපිපත් වෙනවා. අනිත් පැත්තෙන් ආධ්‍යාත්මික වශයෙන් ඉහළටම ගිහිලා අපි දිනු වෙනකොටත් ඒත් ඒ කාරණේම වැඩෙන්නේ සත්බොජ්ජංගවල පීති සම්බොජ්ජංග, උපේක්ඛා සම්බොජ්ජංග කියන මේ කාරණා දිනු වෙනවා. අවසාන වශයෙන් ලෞකික පැත්ත ඉහළම දිනුවත් උපේක්ෂාව ලෝකෝත්තර පැත්තෙන් ඉහළම දියුණුවත් උපේක්ෂා පෙන්වතුනි. මෙන්න මේ ධම්මකට අපි පිවිසියා නම් අපි පිවිසියේ හැබෑ ලෙසම ධර්මයේ සම්දිට්ඨික අකාලික කියන ගුණ අප ජීවිතයට ලබා ගන්න මොහොත. සම්දිට්ඨික කියලා කියන්නේ මේ ජීවිත කාලය තුළදීම අපට හි ප්‍රතිඵල ලබන්න පුළුවන්. අකාලික කියන්නේ ප්‍රමාද නොවේ ඉතාම ඉක්මනින් මේ ප්‍රතිඵලය අපට විඳින්න පුළුවන්. අනිත් පැත්තෙන් අප දහම පිළිපදිනවා කියලා කියන්නේ අපේ ජීවිතයේ සැබෑ ලෙසම සතුට විඳින්න අපි ආරම්භ කළා කියන එක. එතෙක් අප ජීවිතයේ කොයිතරම් අධ්‍යාපනයක් ලැබුවත්, කොයිතරම් ලෝකෙට පිහිට වුණත්, කොයිතරම් ධනෙ ඉපෙව්වත්, කොයිතරම් ඥාති මිත්‍රාදීන් හිතවතුන් ළඟා කරගත්තත් අපේ සතුට තියෙන්නේ අනාගතයේ දවසක. එහෙම නැතුණා තවම වශයෙන් අපි යමක් කළා, ඒ දේ කළා ඉවරවට පස්සේ තමයි අපට සතුට තියෙන්නේ. නමුත් ධර්මයේ තියෙන විශේෂත්වය තමයි අප දහම් මගට ආපු ගමම්ම අපේ සතුට වර්තමානයේට අපි ගන්නවා. සතුට විඳින්නේ අපි වර්තමාන මොහොතේ. එතෙක් අප හිතන් ඉන්නේ අපේ කරන වැඩේ කළ ඉවරට පස්සේ තමයි සන්තෝෂය කියලා. වැඩි දෙයක් තම ඔබ ගමනක් යන බලන්න. නෙවිගේටරේට ඇඩ්‍රස් එක දාපු ගමන් ඉඳලා බලනවා. දැන් 60ම 70ක් තියෙනවා. කොයි වෙලාවෙ යනවද? පැය 1යි විනාඩි 40ක් යයි ට්‍රැෆික් නිසා. දැන් 60ම 65යි. 60ම 60යි. ඕක බල බල ගමනාන්තයට එනකන් අපිට සැනසීමක් නැහැ. අර මගතොටේ තියෙන උතින කොච්චර ලස්සන පාරවල් තිබුණද? කොච්චර මල්ගස් තිබුණද? ඇතැමිට ලස්සන කඳු, විල්, ගංගා පසුබල්ලාවා. ඒ කිසිම දෙයක අපට ආස්වාදයක් විඳින්න බැරි වුණා. ඇයි ඒ? අපි හිතන් ඉන්නේ ඒ ගමන ගිහලා ඉවරලා අපි අදාළ කෙනා මුණ ගැහුණට පස්සේ තමයි සන්තෝෂය කියලා. නමුත් ඒ කෙනා මුණ ගැහුණට පස්සේ සතුට තියෙන්නේ ඊට පස්සේ ඊළඟ දේ කරන්න පස්සේ. අර පුද්ගලයා මුණ ගැහුණට පස්සේ හරි සතුට ලැබෙනවා නම් කමක් නැහැ. නමුත් ඒකත් නැහැ පින්නද. ධර්මය අනුව ඉහළම සතුට සැපය නිබ්බානම් පරමසුඛං කියලා කිව්වට පින්නතුනි ඒ නිර්වාණය නැවති පරමසුවේ එනකම් අප සතුට විඳින්නේ නැවශ නැහැ. ඒක හරියට අපි නෙවිගේටරේ දාන ෆයිනල් ඩෙස්ටිනේෂන් එක වගේ. ඒක තමයි අවසාන ඉලක්කය. අවසාන සතුට. හැබැයි ඒ ගමනේ අපි මැප් එකේ ඒ නෙවිගේටරේ ඇඩ්‍රස් එක දාපු වෙලෙ ඉඳලාම අපට අප වැටෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නැමැති පාරට පින්නතුනි. අන්නේ පාරට වැටුණා කියලා කියන්නේ එතන ඉඳන් අපේ ජීවිතයේ සතුට විඳිනවා. අපි අනිත්යට උදව් කරනකොට සතුට වෙනවා, පින්කම් කරනකොට සතුට වෙනවා, පරිසරයෙන් සතුට වෙනවා, හිතේ කෙලෙස් අඩු වෙනකොට සතුට වෙනවා, ධානාංග ලැබනකොට සතුට වෙනවා, මාර්ගඵල ලැබනකොට සතුට වෙනවා. එහෙම ගිහිල්ලා නිවන් දැකලා දැම්මිට අපිට ඉන්න වෙන්නේ අවුරුදු කීපයක් සමරලාට. ඇතැමිට මාස කීපයක් වෙන්නත් පුළුවන්. නිවන් දැකලා විනාඩි කීපෙන් අපි මියන්නුනත් පුළුවන්. එතකොට යම්කිසි කෙනෙක් හිතුවොත් නිවන් දැක්කට පස්සේ තමයි සතුට තියෙන්නේ කියලා මොකද වෙන්නේ? මුළු සංසාරයේ පුරාම වුණොත් සතුටෙන් ඉන වෙන්නේ විනාඩි කීපය, දවස් කීපය එනවා. නිවන් දැකලා පිරන් පානකම් ඒ කාලේ තමයි සතුටෙන් ඉන්න තියෙන්නේ. පින්නතුනි හැම නෙවෙයි. ඒ නිවන් මාර්ගට අපට හරියට දැක්මකින් එකතු වුණා නම් අප ඇතුළු වෙලා තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කරුණු පුහුණු කරන හැම මොහොතම අපේ අතේක පැත්තකින් සම්මා දිට්ඨිය දිනු වෙනට ඕන. සම්මා දිට්ඨිය දිනු වෙන්න ඒ මාර්ගයේ කාරණා සම්පූර්ණ වෙනවා. අප නිවන් මාර්ගට වේගවත් වෙනවා. අපි නිවන් දැකලා ඉවරලා නෙවෙයි සතුට වෙන්නේ පින්නතුනි. මේ ආර්ය මාර්ගයේ ගමන් කරන හැම මොහොතක්ම ජීවිතයේ සතුට විඳින අවස්ථාවක්. ඒ සතුට ජීවිතයේ සුභවාදී කරුණවලදී විතරක් නෙවෙයි. ජීවිතයේ දුකක් එළමෙන වෙලාවෙදී ඒකත් අප සතුටකට පරිවර්තනය කරගන්නවා. අපේ ළඟම ඥාතියෙක් මිය ගියා නම් අපි යට පින් අනුමෝදන් කළා සැනසීමටපත් වෙනවා. ඊයගේ අඩුව පුරවන්න අපි යටත් එක වැඩ කරනවා. කරදරයටපත් වෙච්ච අය ඉන්නවා නම් එයට අපි මේ වෙලාවේ උපරිම උදව් කරනවා. අපි හැම මොහොතක්ම හැම ප්‍රශ්නයක්ම හැම ඉසු එකක්ම අපි ඔපචුනිටියක් කරගන්නවා. බාහිරට දොස් කියන්නේ යන්නේ නැහැ පේනතුනි. බාහිර වැරදි හොයෙහි බාහිරට දෝෂ ආරෝපණය කරන්න යනවා කියලා කියන්නේම අපි සැබෑලෙසම ධම්මකට ආවේ නැහැ කියන එක. ඒකෙන් කියන්නේ අනිත්‍යක අඩුපාඩුකම් හදලා යන්නේ වැරදි මගට ගන්න එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒක අපි කළත් අපි කරුණාවෙන් අපේ හිත අපිරිසුදු කර නොගෙන අපි ඒක කරන්නේ. ධර්ම මාර්ගයේ නිහිරදියට අපි දක්ෂ වෙනට ඕන. ඒ හැම මොහොතකදීම අපේ ජීවිතයට අපි කුසලයක් එකතු කරගන්න, පිනක් එකතු කරගන්න, පාරමිතා සම්පූර්ණ කරගන්න. බෝසත් ධම්පුරණ උතුමන් සිය සංසාරික ගමනේ හැම කරුණක්ම පාරමිතාව බවට පත් කරගන්න. කවුරු හරි බණිනවා නම් ඒක කන්ති පාරමිතාව කරගන්නවා. මහන්සියෙන් වැඩ කරනවා නම් ඒක විරිය පාරමිතාව බවට පත් කරගන්නවා. අමනාපයි ඉන්නවා නම් මෛත්‍රිය දිනු කළ මෙත්තා පාරමිතාව දිනු කරගන්නවා. කෙනෙකුට උදව්වක් කරන්න ඕන නම් දාන පාරමිතාව සම්පූර්ණ කරගන්නවා. ඒ පාරමිතාවලදී හැමයි ඒක ධර්මයේ ඍජු මාවතට ආවට පස්සේ උජුබෝ නාම සෝමග්ගෝ අභයා නාම සාදිසා කියන මේ ආරසණික මාර්ගයට බැසගත්තට පස්සේ එතෙන්දී තර පාරමිතා සුවිශේෂී විදියට සම්පූර්ණ වෙනවා. විරිය පාරමිතාව විරිය මාර්ගාංගය සම්මා වායාමයේ බවටපත් වෙනවා. විරිය සම්බොජ්ජංගයේ බවටපත් වෙනවා. නෙක්ඛම්ම පාරමිතාව සම්මා සංකප්පෙහි නෙක්ඛම්ම සංකප්පේ බවටපත් වෙනවා. පඤ්ඤා පාරමිතාව සම්මා දිට්ඨිය බවටපත් කරගන්නවා. සම්මා වාචා කම්මන්ත ආජීව කියන තුන සීල පාරමිතාව බවටපත් කරගන්නවා. මුලින් සීල පාරමිතාව සම්පූර්ණ කරමින් සිටි අපි ධර්ම මාර්ගයට ආවට පස්සේ වඩන ආරස්තික මාර්ගයේ සම්මා වාචා කම්මන්ත ආජීව කියන තුන සීල පාරමිතාව වශයෙන් ගන්න පුළුවන්. මේ සීල ස්කන්ධය. අප සත්‍ය වචන කතා කිරීම සම්මා වාචාව අර අතීතයේ අපි රැකපු සත්‍ය පාරමිතාවේ අලුත් නිර්මාණයක් විදියට ධර්ම මාර්ගය තුල අර්ථවත් වෙනවා. පින්නතුනි මේ හැම දෙයක් තුලින්ම අවසාන වශයෙන් අපට වෙන්නට ඕන එක පැත්තකින් නීවරණ අඩු කරමින් සමතේ දිනු කරගන්නට ඕන. උපේක්ෂාව කරා ගමන් කරන්නට ඕන. අනිත් පැත්තෙන් අවිද්‍යාව දුරු වෙන ඍජු මාවතට බැස ගන්නට ඕන. සම්මාදිට්ඨිය ශක්තිමත් කරගන්නට ඕන. අනේ සම්මාදිට්ඨිය සපුරා ගන්න ක්‍රම පහක් ධර්මයේ තුල දක්වනවා. සම්මාදිට්ඨියට උපකාරවත් බවන සිදු වෙන කාරණා පහ මොනවද? සුතානුග්‍රහිතාච හෝති, සීලානුග්‍රහිතාච හෝති, සාකච්ඡානුග්‍රහිතාච හෝති, සමථානුග්‍රහිතාච හෝති, විපස්සනානුග්‍රහිතාච හෝති. ශ්‍රුතවත් භාවයෙන් සම්මාදිටියට උපකාරක් බව ලබන්නට ඕන. නිතර නිතරම අවිද්‍යාව දුරු වෙන මාවතට අදාළ ධර්මදේශන අහන්නට ඕන. සීලය සම්පූර්ණ කරගන්නට ඕන. ධර්ම සාකච්ඡා කරන්නට ඕන. සමථය වඩන්නට ඕන. විපස්සනා වඩන්නට ඕන. මෙන්න මේ කරුණු වලින් තමයි අපේ ගමන මඟ ශක්තිමත් වෙන්නේ. මේ තුලින් අපි ශක්තිමත් වෙනවා නම් එන්න එන්නම අපේ ආධ්‍යාත්මික සතුට දිනු වෙනවා. ඒ සතුට ලබන්න පින්න තුනේ අපි වර්තමානයේ තුල සතුටෙන් කාලය ගත කරනවා. සහ අප වටා පිටාව ඉන්න අය හොඳට සාමකාමී වෙන වෙලාවෙත් අපි යට උදව්පකාර කළ සතුට වෙනවා. ඊටත් වඩා පින්නතුනේ අප වටා පිටාව ඉන්න අපේ අම්මල තාත්තලා, ඥාතීන්, හිතවතුන් ලෙඩ වෙනකොට, වියපත් වෙනකොට, අනතුරුවටපත් වෙනකොට මේ හැම දෙයකින්මත් අපි යට උදව් කරලා කුසල් දහම් කරගන්නවා. ඇතැම් විට අපට දරුවන් ලැබෙන්න පුළුවන් අසනීප තියෙන දූ දරුවන් ජීවිත කාලයක් පුරා අපට යෙවෙන කැප වෙන සිද්ධ වෙනවා. පින්නතුනේ අපි ඒකත් ජීවිතය අත්දැකීමක් කරගන්නවා. අපේ කුසල දියුණු කරගන්න අපි අවස්ථා කරගන්න. මට එක්තරා නිවසක් මුණ ගැහුණ යුරෝපයේදී එයාගේ නිවසේ දරුවෝ 5 දෙනෙක් ඉන්නවා. ඒ 5 දෙනාම නිරෝගී අය. උපතින් බෞද්ධයෙ. ඊට පස්සේ තවත් දරුවෝ 3 දෙනෙක් පිටින් අරගෙන හදාගන්න. දැන් අපි නම් ගන්නේ කොහමද හොඳ ලස්සනට ඉන්න කටින් ගන්නේ. මේ 3 දෙනා කොහමද? එක්කෙනෙක් කළු ජාතික කෙනෙක්. ළමේ මද්රව්‍ය වලට ඇබ්බැහි කියලා මේ ළමයි අරගෙන. ඊළඟට ආබාධිත ළමයි. උපතින්ම මන්දබුද්ධිකවගේ ළමයි. එයාත් අරගෙන. ඒ වගේම තවත් ළමෙක් හෘද ආබාධයක් තියෙන උපතෙන්ම යම්කිසි අවයවක බාධාවක් නිසා ජීවිත කාලයක් මේ ළමයට වෛද්‍ය ප්‍රතිකාර කරනවා. මේ 3 දෙනෙක් අරගෙන අර නිරෝගී දරුවන් 5 දෙනාත් එක හදනවා මේ කට්ටිය. අර පවුලේ අම්මගේ තාත්තගේ දරුවෝ ටික වැඩිපුර ආදරය අර අලුතෙන් පවුලට ආපු අය. ඒගොල්ලෝ වඩාගෙන ඉන්නේ කොයි වෙලේ? ඊයෙත් එක ළඟ ඉන්නේ ඒගොල්ලන් එක්ක. බලන්න පේනතනි. මේක තමයි බෝසත් දහම් කියලා කියන පේනතනි. මේ තුලින් කොයිතරම් කුසලයක් වැඩෙනවද බලන්න පේනතනි. කෙනෙකුට මේ වගේ දයක් පුළුවන් ද හිතනවා? ඒ ලොකු ආර්ථික හැකියාවකුත් නැහැ ඇත්තටම. බලන්න පින්නතුනි මේ වගේ ලෝකයේහි මිනිසාට පිහිට වෙනා ඉන්නවා. අනේ නිසා අප දහමෙන් පෝෂණය වෙනවා නම් පින්නතුනි මේ වගේ මුළු ලෝකයක් දිහා අපේ මෛත්‍රිය දිනු වෙනට ඕන. මේක තමයි සැබෑ ජීවිතය කියලා කියන්නේ. ඒ මෛත්‍රිය වාඩි වෙලා ඉන්න වෙලාවේ කරන මෙත්තාසහගත මනෝ කර්මයක් විතරක් නෙවෙයි. ඒක අපි වචන කතා කරනකොටත් අර හදවතේ මෛත්‍රිය තියාගෙනම කතා කරන්නට ඕන. මෙත්තා සාගත වචී කර්මය. අනිත් පැත්තෙන් මෙත්තා සාගත කාය කර්මය. අපි කායිකව වැඩ කරද්දී මෛත්‍රී හිතේ දරාගෙන මේක කරන්නට ඕන. මෙන්න මේ තුලින් අපි ඉන්නවා කියලා කියන්නේ අපි මනසින් සුවපත් අය. අපේ හිත හුඟක් ලස්සනයි. අපට මුළු ලෝකයා අපේම දරුවන් අපේම ඥාතීන් සහෝදර සහෝදරයන් වගේ අපට බලන්න පුළුවන් විදිහට ජීවිත පරිවර්තනයක් අපේ ඇති වෙනවා. එදාට අපට තමන්ගේ ගෙදර පිට ගෙදර කියලා ලොකු වෙනසක් නැහැ පින්නතුනි. අන්නේ වෙනි සත්පුරුසය ලෝකේ කොතන ගියත් ඔහුට මුළු ලෝකයම තමන්ගේ නිවස වගේ. මුළු ලෝකයක් ඔබෙනකම් බලාගෙන ඉන්න ඔබ පිළිගන්න. මේක කර්මානුරූපව දයෝපගතව සිද්ධ වෙන කාරණේ. පින්නතුනි මෙන්න මේ දහමඟ වඩද්දී අපි ගැඹුරින්ම දහමට ආවට පස්සේ අපිට පේන දේ තමයි බුදුදහමේ ඉහෙළම දේ විදිහට සඳහන් කරලා තියෙන්නේ ගැඹුරින්ම ජීවිතය දෙස බලලා ඉහෙළම පුහුණුව තුළ අපේ මනස නිරත කරගන්න එක. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පෘථග්ජන කෙනෙකුට සේක වෙන්නටත් මාර්ගඵල ලබන්නටත් සේක කෙනාට අසේක වෙන්නත් රහතන් වහන්සේ කෙනෙක් වෙන්නත් රහත් භාවයට පත්වෙච්ච කෙනාට පිරිනිවනදී සෝදායිව වාසය කරන්නත් එකම කාරණේ මා දේශනා කරන්න කියලා. මොකද්ද ඒ? තමයි රූප වේදනා සඤ්ඤා සංඛාර විඥාන කියන මේ පහේ හට ගැනීම Nirodhe ආස්වාද ආදීනව නිස්සරණ බලන්න. වෙනත් විදිහකින් කියනවා නම් අපේ ජීවිතයේ කුමන අත්දැකීම අපවින්දත් ඇසෙන් රූපයක් දැක්කත් කනට ශබ්දයක් ඇහුවත් නාසයට ගඳ සුවඳක් වින්දත් දිවට පහසක් දිවට රසයක් ශරීරයට පහසක් මේ කුමන දෙයකින් අපි අත්දැකීමක් ලැබුවත් අපට බාහිර රූප ශබ්ද ආදී විදියට පෙනුනට ඒ බාහිරට පේන දේ හරියට අයිස්බර්ග් ගේ කර ඉහළින් පේන කොටස වගේ අයිස්බර්ග් එකේ යට තව ලොකු කොටසක් තියෙනවා නොපෙනී වතුරෙන් යට. ඒ දේ මොකද්ද? ඒ දේ තමයි පංචස්කන්ධය නැත්නම් පංචවංශස්කන්ධය. ස්කන්ධ පංචකය. අපේ හිත හැම වෙලාවෙම කිසියම් රූපයක් තුල බැසගෙන තියෙන. ඒක අනිස්කන්ධ පංචකයක් තුල අපේ හිත තියෙන පිහිටලා. අපේ හිත අප යමක් මතක් කරනකොට යම් රූපයක් අපට මැවිල පේනවා නම් ඒ රූපේ මේ මොහොතේ කොහේ හරි ලෝකේ තියෙයි කියලා අපි හිතනවා නම් ඒකෙන් අපි අවිද්‍යාවෙන් ඉන්නේ. අවිද්‍යාවෙන් ඉන්නම කියන්නේ අවිද්‍යාපච්චය සංඛාරා කියන පරිසම්පාදයේ අංග ටික ඔක්කොම අපේ ජීවිතයත් එක්ක එකට බැඳිලා තියෙනවා. එක කෙස් ගහක ප්‍රමාණයක්වත් අවිද්‍යාව තියෙනවා නම් එක සල්පයක් වූ අවිද්‍යාව තියෙනවා නම් ඒ කියන්නේ අපි ජරා මරණත් එක්ක ඉන්නේ. ජරා මරණ දුක අපට විඳින සිද්ධ වෙනවා. අන්නේ රූපය මතක් වෙනකොටම අපි දැක්කොත් ඒ මතක් වෙන රූපේ මීට සල්ප මොහොතකට හෝ කලින් දැකලා නිරුද්ධ වෙච්ච එකක් අප මේ දකින්නේ මේ වෙලාවේ ඒ නිරුද්ධ වෙච්ච රූපයක් ඇති තැන මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥාන අවස්ථාවයි අපි මේ දකින්නේ කියලා දැක්කොත් අපේ හිතේ වලේම රූපේ නිදහස් වෙනවා. අපි ඇත්තටම ජීවත් වෙනවා කියන්නේ අර රූපය පිළිබඳව අත්දැකීම අරගෙන ඒකේ මුල් ස්වභාවය සම්පූර්ණව ඇති වෙලා නැති වෙලා ගිහිපො මොහොතක මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥාන කියන අවස්ථාව තමයි අපි ජීවත් වෙන අවස්ථාව කියලා කියන්නේ. යත්නාමංච රූපංච අසේසං උපරුජ්ජති කියන මේකයි. අන්නේ දැකීමත් එක්කම අර විපාක මට්ටමේ ස්කන්ධ වලින් අප නිදහස් වෙනවා. නිදහස් වෙලා ඒක දකින මනෝ විඥාන අවස්ථාවත් ඒ තැන මෙහි අනිත්‍යතාවය අපි දකිනවා. මෙන්න මේක තමයි අපේ ජීවන ගමනේහි නෙවිගේටරේ දාගන්න තියෙන ඇඩ්‍රස් එක. ඩෙස්ටිනේෂන් එක. මේ ඇඩ්‍රස් එක දාගෙන පිනුතින ඕන දෙයක් කරන්න ගැටලුවක් නැහැ. වාහනේ නෙවිගේටරේ ඇඩ්‍රස් එකක් තියෙනවා, ඩෙස්ටිනේෂන් එකක් තියෙනවා, වාහනේ පදවමින් ඉන්නේ. ඒ වාහනේ පදව ගැනීමෙන් වතුර එකක් බිව්වත් කමන්නේ, චොකලට් එකක් කෑවත් කමන්නේ, සින්දුවක් ඇහුවත් කමන්නේ. කෝල් එකක් දුන්නත් කමන්නේ අනතුරක් නොවන විදිහට. අපි හැම මොහොතක්ම ගමනාන්තිර ළඟාවෙමින් ඉන්නේ පේනද? අපර පොඩ්ඩක්වත් අපේ ගමන ප්‍රමාද වෙන්නේ නැහැ. පිටිපස්සේ තමන්ගේ ලේන් එකේ කවුරු හරි වේගෙන් එනවනම් අනිත් ලේන් එකට තමන්ගේ වාහනේ චේන්ජ් කළා එයාට යන්නත් දෙනවා. එයා ගියාට පස්සේ ආයෙ ලේන් එකට දාගෙන තමන් සුපුරුදු වේගෙන් යනවා. තමන්ගේ වේගය අඩු වෙන්නේ නැත්නම් අනිත් පැර පාර දුන්න කියලා. හරි ඉස්සල කල්‍යාණ කෙන තනේ හොඳ අම්ම කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ ළමයි කියලා හිතලා අපිට හිතීම බ්ලෙස් කල්‍යාණ අය. වාහන යනකොට පින්නතනි 50ක් 50ක් ඉස්සරහා වගේම පිටිපස්සෙන් බලන්න ඕන. පිටිපස්සෙන් කෙනා ඔබ නිසා අපහසුයෙන් එනවද කියලා නිතර බලන්න. මෙතන සාගත කාය කර්ම කියන්නේ ඒක. පිටිපස්සෙන් කෙනා හිර වෙලා නම් ඉන්නේ ඉස්සරහා දකුණු පැත්තේ ලේන් එක ස්පේස් තියෙනවා නම් ඒ පැත්තට ගන්න ටිකක්. හොඳට බලලා ෂෝල්ඩර් එකේම බලලා එකපාර ගන්න එපා. පින්නතුනි අපට මේ ආධ්‍යාත්ම ගමනක් මේ වගේ දෙයක්. අප මේ සඳහන් කළේ ආරම්භයේ පටන් අවසානයේ දක්වා ආධ්‍යාත්මික ගමන. ඒ නෙවිගේටරිය දාගෙන අපි ශ්‍රී ලංකාව පැත්තට හැරෙමු පොඩ්ඩක්. සම්බේහි පියේහි මනාපේහි නානා භවෝ විනා භවෝ අභිනන් පච්චේකිතම්බ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සියලුම ප්‍රියමනාප දේවල් වලින් තමන්ට වෙන් වෙලාන්ට සිද්ධ වෙන බව කලින්ම සිහි කළ තියන කියලා. ප්‍රියමනාප ඥාතින් දේපල රැකියා විතරක් නෙවෙයි ඇතැම් විට අපි ලබාගෙන තියෙන අධ්‍යාපන දැනුම් සම්භාරය වුණත් අපේ මතකෙන් ගිලිහිලා යන්නට පුළුවන්. අපේ ශරීරයේ තියෙන නිරෝගී භාවය ඕන වෙලාවක නැති වෙන්න පුළුවන්. ඇවිද ගන්න බැරි වෙන්න පුළුවන්. අපේ කන් දෙක නොවැසී යන පුළුවන්. පිනොතින හොඳට කතා කර කර ඉන්න අය ඉන්නවා එකපාර කතා කරන්න බැරි වෙනව නේද? ජීවිත කාලෙම කතා කරන්න බැරි වෙනව සමහර අයට. සමහර ඉතාම දක්ෂ ගායකයන් මිහිරි කඩහඬ තියෙන ගායක ගායිකාවන් ඉන්නවා. කඩහඬ සීරෝ වෙනවා. ඉතාම දක්ෂ වාද්‍ය ශිල්පීන් ඉන්නවා. ඇඟිලි ක්‍රියාත්මක කරන්න බැරි වෙනවා. ඒ නිසායි සංගීතඥයෝ ඇඟිලි හිටන් රක්ෂණය කළේ තියෙන්නේ. ඒ කැංගිලකට හානියක් වුණත් ලක්ෂ ගණන් වන්දි ගන්න පුළුවන් ඉදිරියට ඒක නම් රක්ෂණය කළේ තියෙන්නේ. නමුත් රක්ෂණය තිබ්බ කියලා ඒව සුවපත් කරන්න බෑ. පින්නතුනි බුදුහාඳුර අපට දේශනා කරනවා මෙවැනි අනතුරු වලදී අපේ හිත හදාගන්න ක්‍රමය. එකකටකින් ඒ අනතුරු වෙන්න කලින් ඒ ගැන අපි හිතලා තියනට ඕන. අනතුරු පත්වෙච්ච වෙලාවේදී බුද්ධිමත්යකට මුහුණ දෙන්නට ඕන. සහ අපි අනතුරට පත් නොවුනත් එවැනි අනතුරට පත්වෙච්ච අනිත්‍යයට අප ඒ වෙලාවේ හැටි දක්වන්න පුළුවන් උපරිම අනුග්‍රහය දක්වන්නට ඕන. ඇයි ඒකට හේතුව? කෙනෙකුට ජීවිතය අනතුරක්පත් වුණාට පස්සේ පින්නතුනි ඇතැම් විට ඊට කලින් කොච්චර ඒ වගේ සිද්ධීන් දැකලා තිබුණාද? ඒකට මුහුණ පාපු අවස්ථාවේ සිදු වුණ අත්දැකීම සම්පූර්ණ වෙනස් පින්නතුනි. ඔබ දන්නවා කිසාගෝතමි වැනි අය. කිසාගෝතමිගේ දරුවා මැරුණට පස්සේ ඇය දරුවා මැරුණේ නැහැ කියන අදහසින් දරුවෝ සුවපත් කරන්න උත්සාහ කළා. ඇය කොච්චරනම් මරණ දැකලා ඇද්ද? කොච්චරනම් මළගේ වලට සහභාගී වෙලා තියෙන්නේ නැද්දනේ? නමුත් ඒ දරුව මැරුණ වෙලාවේ හිතාගන්න බැරුණ දරුව මැරිලාද කියලා. ඔබ දැන් අහලා තියෙන පටාචාරා වගේ අය එක මොහොතේ එක දවසේ මරණ හයක් වෙච්ච මොහොතේ ළඟම ඥාතීන් 6 දෙනෙක් ජීවිතෙන් සමුගත්තු මොහොතක ඇගේ ඇඟේ ඇඳුමක් තියනද කියලා මතක්ුනේ නැහැ. ඒ මට්ටමට සිහි විකල් වුණා පින්නතුනි. අනේ නිසා එවැනි තත්ත්වයට පත්වෙච්ච කෙනෙකුට ඔබට පුළුවන් ඉදියේ පිටක් වෙන්නට ඕන. ඒ වෙලාවේ උපදෙස් දෙන යන්නේක නෙමෙයි පින්නතුනි. ඒ වෙලාවේ එයත් එක්ක ඔහුගේ ළඟ ඉන්න බව හඟවන්නට ඕන, ඔහුට අහුම්කම් දෙන්නට ඕන. ඒක තමයි මූලිකම කාරණය. අනේ ඔය ගණන් ගන්න එපා කියලා එහෙම කිව්වට හරියන්නේ නැහැ ඔබට. එයා කියන දේ අහන්නට ඕන, එයාගේ දුකට අහුම්කම් දෙන්නට ඕන, එයාගේ ළඟ එයාට පිටට අපි ඉන්න බව හඟවන්නට ඕන. විශේෂයෙන් ඒ ගත වෙච්ච පැය කීපය දවස් කීපය යනකම්. ඇයි ඒකට හේතුව? ඒ මොහොතේ ඇතැමිට ඇත ජීවිතය කලකිරෙනවා, ඇතැමිට ජීවිතය නැති කරන මට්ටමට එනවා. ඊළඟ ඇත්තටම කෑම බීම නෙවෙයි අවශ්‍ය වෙන්නේ, ගේදොර නෙවෙයි අවශ්‍ය වෙන්නේ. එයාගේ දුකට අහුම්කම් දීම සහ එයාගේ ළඟ ඒ වෙලාවේ ඉන්න එක. අන්නේ එතන ඉඳන් අපි පිට වෙන්නට ඕන පින්නතුනි කෙනෙකුට. පස්සේ අපට පුළුවන් විදියට වතුර දෙන එක හරි ආහාර පාන දෙක දෙන එක හරි ගේකට උදව් කරන එක හරි අපි ළඟට පුළුවන් උපරිමෙන් අපි කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා කාරණා පහක් නිතර මෙනෙහි කරන්න කියලා. අභින්නන් පච්චය කිතම්ම. මහලු වෙන බව නිතර නිතර මෙනෙහි කරන්න. අපේ කොච්චර රූපිය කොච්චර ලස්සනට තිබුණත් අප නිතිපතාම හැම මොහොතකම දිරාපත් වෙමින් මහලු වෙමින් ගත කරන්නේ. අපි සුබ අනාගතයක් වේවා කියලා සුබ පැතුවට අපි පින්නතුනේ මේ හැරමිටිය හොයාගෙන යන ගමනක් මේ. අපට අවසානයේ අපේ ළඟම ඥාතියින්ට වඩා වටින හැරමිටිය පින්නතුනේ වෝකර එක. එදාට වෝකරේ පින්නතුනේ මහා මෙරක් වගේ ගෙදර උඩ තට්ටුවටම වඩා වටින වෝකර එක. හැරමිටිය. එදාට දරුවන්ටත් වඩා වටින්නේ හැරමිටිය පිනත. ඒ තරම පිට වෙන මොහොතක් එනවා. රෝධ පුටුව හැරමිටිය. මෙන්න මේ බව කලින්ම විසුවලයිස් කරලා තියන්නට ඕන පිනත. මේ මොහොතක් හරි. බුදුහාමර දේශනා කරනවා නිතර නිතර මේ වියපත් වෙන බව මෙනෙහි කරලා තියන්න කියලා. Taman enna enama දුරවල වෙන කෙනෙක් බව මතක තියාගන්න කියලා. ඒකෙන් දුක් වීමනේ මේ පිනතුනි. ඊට මානසික සෝදානම් වීම සහ මේ වෙලාවේ ඒ පීඩාවෙන් පීඩා විඳන ඇයට උපකාරයක් වීම. ඒකනොත් අපි කුසලයක් කරගන්න. ව්‍යාධි ධම්මෝ මේ ව්‍යාධින් අනතීතෝති අභිනන් පච්චයේ ධම්මං. තමා ලෙඩ වෙන කෙනෙක් බව නිතර මෙනෙහි කරන්න. ඕනම වෙලාවක ලෝකේ තියෙන ඕනම රෝගියා අපේ ශරීරයේ ඕනම කොටසකට හැදෙන පුළුවන් පිනුත්. දැන් තියෙන රෝග මොනවද කියලා ඔබ දන්නවා. අද ඔබත් මාත් මෙහෙම නිරෝගීව හිටියට ලෙඩක පෙර නිමිති දැන්නමත් ඇතැමිට අපේ ශරීරයට ඇවිල්ලා තියෙන පුළුවන්. තව මාස ගාන අවුරුද්දක් දෙකක් ගත වෙද්දී report එක එන්නත් පුළුවන්. මේක තමයි ජීවිතයේ ස්වභාවය පිනතුනේ. මේක කලින් අපි හිතලා තියනට ඕන. මරණ ධම්මෝ මෙ මරණං අනතීතෝති අවිනහං පච්චේක ධම්මං. මැරෙන කෙනෙක් බව නිතර මෙනෙහි කරලා තියන්න. අවසාන මොහොත කලින් විෂුවලයිස් කරලා තියන්න. මේක ජීවිතේ ජය ගන්න හේතුව අප්‍රමාදීභාවය කියන හේතුව. ඒ වගේම තමා කැමති සියලුම දේවලින් තමන්ට වෙන් වෙලන්ට සිද්ධ වෙනවා. එක්ක තමන් ඉඳෙද්දී අපේ දැස ඉදිරි පිටදීම අපට බාහිර ලෝකෙට සමුදෙන සිද්ධ වෙනවා. බාහිර ලෝකයෙන් අපින් වෙන් වෙලන්ට සිද්ධ වෙනවා. අපි ජීවත් වෙලා ඉඳෙද්දී අපේ ඥාතීන්ගේ මලගේ වලට සහභාගී වෙන සිද්ධ වෙනවා අපට. අම්මගේ තාත්තගේ විතරක් නෙවෙයි. සහෝදර සහෝදරියන්ගේ වලට සහභාගී වෙන සිද්ධ වෙනවා. සමහරට දරුවන්ගේ පාසලකට උනත් එන්න පුළුවන් සමහරවිට. දරුවන්ගේ නෙවෙයි තැමිට දරුවන්ගේ දරුවන්ගේ උනත් එන්න පුළුවන්. ඒකත් අපි කලින් හිතලා කියනට ඕන. ඒ වගේම අපත් මේ මොහොතටපත් වෙනවා එක මොහොතින් පිනතුණි. ඒක ඇස්පිය ගහන මොහොතෙන් අපේ අවුරුදු 50ක 60ක 70ක සම්බන්ධතා සියලක්ම අපට හිමි වෙනවා. මේ ශරීරයෙන් අපට අයින් වෙන සිද්ධ වෙනවා. මේ ශරීරයට ඊට පස්සේ වෙන අය වග කියනවා ඊට පස්සේ. වෙන අය ඉති කරගන්න. දැන් නම් ශරීරයේ තින් බෙහෙත් එහෙත් ගලවන නිසා ලස්සනට තියෙනවා. නමුත් සාමාන්‍ය විදියට මිය ගිහිල්ලා ඉලිය දැම්මතින් දවස් හත් දෙකක් යනකොට අපටම තේරුම් ගන්න පුළුවන් ස්වභාවය මොකද්ද කියලා. ඒ පිනොතුනි මරණයට පත් වුණාට පස්සේ නමුත් පිනොතුනි මේ මොහොතේ අපේ ශරීරයේ අභ්‍යන්තරයේ කොච්චරනම් සතු ප්‍රමාණයක් ඉන්නවද වාසය කරනවද? ඒ තමන්ගේ ගෙදර වගේ තමන්ගේ ගම වගේ හිතාගෙන මේ ඇතුලේ තංගා පිරිසක් ඉන්නවා. අපි යටත් එක තමයි ආහාර ගන්න. ඊයරත් එක තමයි අපි විදුලි බිල් ගෙවන්නේ. ඉන්සුරන්ස් ගෙවන්නේ ඔක්කොම වීස් එක අරන් ඉන්නේ ඊයරත් එක තමයි. පින්නතුනේ මේ වගේ දෙයක් තමයි අද මේ අපි පරිහරණය කරන්නේ. මේකේ ස්වභාවය අපි නොනින් තේරුම් ගන්නට ඕන. මේක සෙල්ලම් කරන්න තියෙන දෙයක් නෙවෙයි පින්නතුනේ. මේක විනෝද වෙන්න තියෙන දෙයක් නෙවෙයි. මේ ශරීරය කියන්නේ කල්ප ගානක දායාදයක් පින්නතුනේ. අපට ලැබිලා තියෙන කෙස් ගහ දිහත් පින්නතුනේ බුද්ධිමත්ව බලන්න. මේ කෙස් ගහ නිකන් උඩින් පාත්‍රයක දෙයක් නෙවෙයි. ඔබේ හිසේ තියෙන හැම කෙස් ගහකම ඔබ කල්ප ගානක් කරපු කර්මවල ප්‍රතිඵල විදියට. අනේ හැම අවයවයකින්ම පින්නතුනේ අපි ජීවත් වෙන වගේම අපි ලෝකෙට පිට වෙන්නට ඕන. මේ සුගතිය මේ ලක්ෂණ සිරුරක් බුද්ධෝත්පාදයක් සද්ධර්මයක් අපට ලැබුණ එක තේරුම් අරගෙන අප ලෝකේ වෙනුවෙන් පිට වෙන්නට ඕන මේ හැම දෙයකින්ම. අපේ ශරීරය දිහා බලනකොටම අපට කෘතඥතාවයක් ඇති වෙන්නට ඕන. මේ ශරීරයෙන් මම අම්මට තාත්තට උදව් කරලා තියෙනවා. අසනයට පිට වෙලා තියෙනවා. ලෝකෙට උදව්පකාර කරලා තියෙනවා කියලා තමන්ගේ ශරීරය දකිනකොට වෙනත් කෙනෙක් ඔබේ ශරීරය දෙස බලන වගේ හිතාගෙන ඒ ශරීරය දෙස කෘතඥතාවයෙන් මෛත්‍රියෙන් බලන්න පුළුවන් විදියට අපේ ජීවිතය කළමනාකරණය කරගන්නට ඕන. මේ සියල්ලක්ම අපි අත්හැරියක් වෙනොතේ අප සිද්ධ කරන කුසල අකුසල කර්ම ශක්තිය යාවට කම්මස්සකෝම් හි කම්මදායාදෝ කම්මයෝනි කම්මබන්දෝ කම්මපටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාවකං වා තස්ස දායාදෝ බයිස්සාමිති අභින්හං පච්චේක ධම්මං. අපච්චින්ද කරන කුසල කුසල කර්ම ශක්තිය අපේ සැබෑ ඥාතිවරයා වශයෙන් අපේ පිටුපස්ස වෙන බව නිතර මෙනෙහි කරන්න කියලා දේශනා කළා. මෙන්න මේ කාරණා පහ අපි නිතර නිතරම මෙනෙහි කළ තියෙනවා නම් අපි ජීවිත අනතුරකදී අපි ඒකට යම්සි ප්‍රමාණයකට ශක්තිමත් අපේ මුහුණ දෙන සෝදානමින් ඉන්නවා. ලෝකේ පින්නතුනි කලින් කලේ වගේ උපන්දර වැති වෙනවා. ස්වාභාවික උපද්‍රව තියෙනවා. වැස්ස වහින එක, ජල ගැලීම්, සුලිසුලං, භූමිකම්පා, සුනාමි, මේ වගේ ස්වාභාවික උපද්‍රව ලෝකේ තියෙනවා. වසංගත රෝග ආදී පැතිරලා යනවා. හදිසි අනතුරු ඇති වෙනවා. නියං කාලවල ඇති වෙලා ආහාර පාන නැති වෙලා යනවා. මිනිසා විසින්ම සිදු කරන යුද්ධ ආදී තියෙනවා. මේව කලින් කාට ඇති වෙන්නේ නැයි පින්නතුනි. විවිධ හේතු මත ඇති වෙනවා. ඒක උතු නියාමයේ විදිහට හට ගන්න පුළුවන්. ඒක බීජ නියාමයේ විදිහට හට ගන්න පුළුවන්. ඒක අපේ තියෙන කුසල අකුසල කර්ම නියාමයට අනුව ඇති වෙන්න පුළුවන්. ඒක ධම්ම නියාමයට අනුව ඇති වෙන්නත් පුළුවන්. ඒක චිත්ත නියාමයට සම්බන්ධයක් වෙන්නත් පුළුවන්. මෙන්න මේ පංච නියාමයේ බීජ නියාම, උතු නියාම, චිත්ත නියාම, ධම්ම නියාම සහ අප සිදු කරන කම්ම නියාමයේ කියන මෙන්න මේ කරුණ පහෙන් එකකට හෝ කිහිපයකට සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි එකක් ප්‍රධාන වෙනවා. යම් කිසි අනතුරකින් 10 දෙනෙක් මැරුණොත් ඒ 10 දෙනාම එකම නියමයකින් නෙමෙයි පිනතුනි. එක කෙනෙක් ඇතැමිට එදාම මියන හිටිය කෙනෙක් වෙන්නත් පුළුවන් ධම්ම නියමයට අනුව. යාගේ වයස ඉවරයි අවුරුදු 85 ජීවත් වෙච්ච කෙනෙක් එදා මියන හිටියේ. වතුර පහට තහුණයක්. එදා මිය ගියා. ඒ අතර කම නියමයට කෙනෙකුට බලපාන්න පුළුවන්. ඒ අතර ඍතු නියමයේ විදියට ඍතු නියමයේ ප්‍රබල වෙලා ඒ තුලින් අර දෙවුණා වෙන්නත් පුළුවන්. ඒ නිසා එකම සිදුවීම ගත්තත් එකම ප්‍රදේශයේ එකම සිදුවීමෙන් පිරිසක් මිය ගියත් ඒ හැම දිනාටම එකම නියාමයේ නෙවෙයි නියම ධර්ම කීපයක බලපෑමෙන් එකක් ප්‍රධානල තමයි ඒක සිද්ධ වෙන්නේ. මේ දේවල් පිනතුනේ වළක්වන්න පුළුවන් දේවලුත් තියෙනවා, වළක්වන්න බැරි දේවලුත් තියෙනවා. නවීන තාක්ෂණයේ සමහර උපකරණ වලින්, තාක්ෂණික ඥාණයෙන් සමහර පින්කම් වලින් සමහර අනාවැකි වලින් කිසියම් ප්‍රමාණයකින් මේව දෙවියන්ගේ උපකාරයෙන් කිසියම් ප්‍රමාණයකින් අඩු කර ගන්නත් පුළුවන් අවස්ථා තියෙනවා. හැබැයි පේනතුනේ සමහර දේවල් තියෙනවා මේ කිසිඳු තාක්ෂණයකින් වළක්ව ගන්න බැරිය. දැන් ඔබ ජීවත් වෙන්නේ මේ ලෝකයේ ඉහළම රටක ඉහළම නගරයක. නමුත් අප ජීවත් වෙන්නේ අනතුරු වලින් ඉතාම අවදානම් කලහපයක මේ ජීවත් වෙන්නේ. ලෝකයේ භූමිකම්පා වැටීම ප්‍රදේශයක ඔබත් මාත් මේ ජීවත් වෙන්නේ. ලෝකයේ ඉහළම ලැබුගින තියෙන ප්‍රදේශයක අපි මේ ජීවත් වෙන්නේ. ඔබ දැක්ක පසුගිය කාලේ කොයිතරම් තාක්ෂණ තිබුණත් මේ ලැබුගිනට සුළඟ එකතු වුණාට පස්සේ කිසිම වේගෙන් පාලනය කරන්න බෑ. ගින්න පොඩ්ඩයි, නමුත් සුළඟ බහුලයි, සුළඟ පාලනය කරන්න බෑ. පිනතුනි මේකේ ස්වභාවය අපි තේරුම් ගන්නට ඕන. මේ වාවට පස්සේ කාටවත් දොස් කියන වැඩක් නැහැ. කාටවත් වළක්වන්න බෑ මේවා. සාමාන්‍ය තාක්ෂණයේ නෙවෙයි පින්නතුනි බුදුවරයෙකුට වත් සුවිශේෂ ඥානයක් තියෙන, ෂඩ් අසාධාරණ ඥාන තියෙන, යමක මහා ප්‍රාතිහාර්යය තියෙන බුදුවරයෙකුට වත් පින්නතුනි සමහර දේවල් වළක්වන්න බැරි වුණා. විරුඩබ කුමාරයා ශාක්‍ය වංශිකයන් සමග ඇති වෙච්ච දැඩි වෛරයක් පිරිමහන්න තුන් වතාවක් උත්සාහ කළා. ශාක්‍ය වංශයට හානියක් කරන බුදුහාමුදුරුවෝ තුන් වතාවක් මැදිහත් වෙලෙක සමනයටපත් කළා. නමුත් උන් හතරෙන් පාරක් ආවා. බුදුහාමුදුරුවෝ ඉවරයි ඉදිරිපත් වුණේ නැහැ පේනතුනි. විදුඩබ කියන කුමාරයා බුදුරජාණන් වහන්සේගේ මුළු ඥාති පරපුරක් සමුලඝාතනය කළා. මහානාම ශාක්‍ය ඇතුළු ශාක්‍යයන් කීප දෙනෙක් හැරෙන්නට මුළු ශාක්‍ය වංශයක සාමූහිකව ඝාතනයට ලක් වුණා. බුදුහාඳුරණාදී වළක්වන්න බැරි වුණා. එදා විශාල මහනුවර ඇති වෙච්චේ මහා ඛේදවාචකය. අවසාන කාලේ වෙනකම් බුදුහාඳුරණින් සිද වුණා. වහන්සේට පුළුවන්කම තිබුණා නම් කිසිසේත් මේක වළක්වන්න නොමැති වෙන්නේ නැහැ උන්වහන්සේ. ඒක වළක්වනවා. සමහර දේවල් වළක්වන්න බෑ කියන තුනි. එදා අඟුලිමාල දහස් ගානක මිනිස් ඝාතනයක් කළා. බුදුහාඳුර දැක්කේ සිද්ධිය සිද වෙනවා. උන්වහන්සේ නොදැන හිටියේ නෑ. නමුත් බුදුහාමරට ඒක වළක්වන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් පැවිදි වෙලා හිටිය සමහර අය සිදි විහානි කරගත්තා. ජීවිතය හානි කරගත්තා. එකනේ දෙනෙක් නෙවෙයි බොහෝ පිරිසක්. සමහර දේවල් බුදුරජාණන් වහන්සේට වළක්වන්න බැරි වුණා පින්නතුනි. හැබැයි උන්වහන්සේට වළක්වන්න පුළුවන් හැම වෙලාවෙදී ඉදිරිපත් වෙලා වැළැක්වුවා. ඒක උපදේශණයෙන් කළා, ඉරිදි බල වලින් කළා, බෙහෙත් වලින් කළා, විනය ශික්ෂාපද වලින් කළා, සහ උන්වහන්සේගේ සුවිශේෂ හැකියාව වලින් සිදු කළා. කරන්න පුළුවන් උපරිමයෙන් කළා. නමුත් බැරි තැන්වලදී උන්වහන්සේ උපේක්ෂා සාගත වුණා. මෙහෙර කරන දෙයක් නෑ පිනතුනි. උන්වහන්සේ විශේෂයෙන් උත්සාහ කළේ ශරීරයට හානියක් වුණත් යම් කෙනෙක් දුගතිගාමි වෙන්න තියෙනවා නම් අන්නේ දුගතිගාමි භාවයෙන් මුදවන්නට උපරිම උත්සාහ කළා. ඒ සඳහා උන්වහන්සේ විශේෂ අවධානයක්ම කළා. ජීවිතේට හානි වුණොත් පිනතුනි ඒක මේ ජීවිතේ විතරයි. නමුත් කෙනෙක් දුගතිගාමි වුණොත් ඒක කල්ප ගානකට බලපානවා ඒක. ඒක අවුරුදු වලින් නෙවෙයි බලපාන්නේ කල්ප වලින් සමහරලාට. දුකින් ඉඳලා අනේතනින් බුදුරජාණන් වහන්සේ පිහිට වුණා. මෙන්න මේ විදිහට පින්නතුරි නිතර සිහිගලුතු කාරණා පහ. මහලු වෙන බව, ලෙඩ වෙන බව, මැරෙන බව, ප්‍රේවි ප්‍රයෝගය සහ අපි කරන කර්මය අපට බලපාන බව. මේක නිතර මෙහි කරන්න පින්නතුනි. මේ අතරත් සමහරලාට පින්නතුනි අපට දරා ගන්න අමාරුම දෙයක් තියෙනවා. ඒ තමයි අපේ නිවස අපට අහිමි වීම. අපි ලෝකෙ කොහේ ගියත් පින්නතුනි අපට බොන්න වතුර ටිකක් නැති වුණත් තමන්ගේ ගෙදර ගිහලා වැටෙලින්න පුළුවන් කියන හැඟීම තියෙනවනේ අපිටනේ. හැබැයි ඔබ මෙතනින් පිටවෙලා යනකොට ඔබට යන්න ගෙදරක් නැහැ කියලා හිතනවා තින්. ඒ ගෙදර තිමිච්ච තැනක්වත් දැන් නැහැ, ඉඩමවත් නැහැ, ගෙදරවත් නැහැ කියලා හිතනවා තින්. බලන්න ඔබට මොන වගේ හැඟීමක් එවිද කියලා. කොච්චර ඛේදවාසිකයද බලන්න පිනතුනි. එවැනි සිදුවීම් එකක් දෙකක් නෙවෙයි පිනතුනි. එවැනි වියෝයන් සිද්ධ වෙච්ච කිසాగෝතමීල කඩාචාරාව එකන දෙනෙක් නෙවෙයි. එවැනි දහස් ගණනක් පසුගිය කාලවල දැක්කා එක එක උපද්දරවලදී, සුනාමියේදී, ගම් අතුරේදී. එවැනි අපේ ජීවිත තුල පිනතුනි අපි දැක්කා. මේ විඥානතර පිනතුනි ජීවිතවල සිද්ධ වෙනවා. මේවා අපි කලින් හිතලා තියනට ඕන, ඒවට පුළුවන් තරම් මානසිකව සූදානම් වෙන්නට ඕන පිනතුනි. මේ තමන්ගේ නිවස, තමන් ඉන්න ඉඩම හැවීම කියන එක එක කෙනෙකුට ඉතාම දරා ගන්න අමාරුම ස්වභාවයක්. අන්නේක ඔබ තේරුම් ගත්තනම් ඔබ හුඟා කල්පනාකාරී වෙන්න ඕන දෙයක් තියෙනවා. මොකද්ද? ඒ තමයි ඔබට රටට ලෝකයට හානියක් කරපු කෙනෙකුට එවැනි කෙනෙක්ගේ ගියක් ගිනි ගත්තොත් ඔබට මොන වගේ හැඟීමක් දෙන්නේ? කිසි දවසක පිනතුනි හිතන්නේ නැහැ ගේ ගිනි තිබ්බක හොඳයි කියලා. සිනහ මාත්‍රයක්වත් පල කරන්න එපා. හොඳයි කියලා වචනයක් කියන්න එපා. කිව්වොත් මොකද වෙන්නේ? ගිනි තියපු අයගේ අකුසලයට ඔබ සම්මාදන් වුණා වෙනවා. මේක පිනතුනි සරල නෑ. සෝච සම්බදදෝ හෝති යෝදදාති උපස්සයන්. යම් කිසි කෙනෙකුට ගියක් දුන්නොත් ඔහුට සියල්ලක්ම දුන්නා වගේ. ගේ විනාශ කරවතින් සියල්ලක්ම විනාශ කරනවා වගේ. එවැනි දෙයක් පිනතුනි හතුරෙකුටවත් කරන්න එපා. හතුරෙකුට එවැනි දෙයක් සිද්ධ වුණත් කිසි දිනක ඔබ සතුටු වෙන්න එපා. මේ සතුටු වීම කියන එක පින්නතුනි සරල නෑ. අපි ගේ ගිනි තිබෙන්නේ අපි hina උනේ විතරයි කියලා බේරෙන්න බෑ. කර්මය එනකොට පොලිත් එක්කම ලැබෙන ඔයවට. ඒවට දායක වෙන්න එපා. ඒවට පක්ෂපාතීව කිසි විදිහකට වචනයක් කියන්න එපා පින්නතුනි. ඒවා බලවත් කර්ම වෙන ඒවා. හරියම සැලකිලිමත් වෙන්න. එනිසා කිසිම කෙනෙකුගේ ගියාක විනාශයක් සිහිනකින්වත් ප්‍රාර්ථනා කරන්න එපා පින්නතුනි. කුරුල්ලෙක්ගේ කූඩුවක්වත් අපි කවදාකවත් ඒකට හානියක් කරන්න හොඳ නැහැ. කුරුල්ලෝ බලන්න කූඩුවක් හදනවා නම් හදන්නේ කොහෙද? ඔව් ගහක ලොකු උසාතු තියෙනවා. ඒ අතරේ පල්ලෙහත් අත්තක් තියෙනවා, කාමරේ ළඟමත් අත්තක් තියෙනවා. කුරුල්ල කූඩුව හදන්නේ මොන අත්තේද? ඔව් කාමරේ ළඟ ඇත්තේ. ඇයි කාමරේ ළඟ ඇත්තේ හදන්නේ? එතන හදන්නේ වෙන කුරුල්ලෙක් ඇවිල්ලා උඩේක කඩන් ගියත් අර කාමරේ ළඟ තියෙන ඇත්තේක වෙන කුරුල්ලෙක් ඇවිල්ලා කඩන් යන්නේ නැහැ කියලා දන්නවා. මිනිසා විසින් ආරක්ෂා කරන බව දන්නවා. ඔබ ඒ කුරුල්ලා ආරක්ෂා කරනවා කියන එක දන්නවද? ඔහුට අනිත් කුරුල්ලෝ කුරුළු කොබේයෝ කපුටු ඇවිල්ලා අනිත් ඒවට හානි කරලා බිත්තරට කරන් ගියත් ඔබේ කාමරේ ළඟ තියෙන කූඩුව ඔබ විසින් ආරක්ෂා කරනවා කියන එක ඒ සතා දන්නවා. ඒකයි ඒ කාමරේ ළඟින් ඒ කූඩුව හදලා තියෙන්නේ. කිසිදාකට ඒකට හානියක් කරන්න එපා පින්නතුනි. ඒ කූඩුවේ පැටවු ටික ගියාට පස්සේ ආයෙ පාරක් බිත්තර දාන්නේ ඒ කූඩුවම තමයි. පින්නතුනි මෙන්න මේ වගේ අපි සරල දේ ඉඳන් අපි ලෝකෙට සංවේදී වෙන්නට ඕන, උපකාරවත් වෙන්නට ඕන. එතකොට පින්නතුනි කලින් මේ සඳහා අපි මානසික සෝදානම් වීම වශයෙන් මේ කාරණා තුළ අපි ධර්මය තුළ හික්මෙන්නට ඕන. ඒ වගේම පුළුවන් තරම් හොඳ කුසල කර්ම කළ පින්නතුනි පංචශීල ආරක්ෂා කිරීම, මෛත්‍රී භාවනාව, සංඝ සතු දානමේ පින්කම්, අමතර ධාතු උපස්ථාන කිරීම, මෙන්න මේ වගේ ප්‍රබල කර්ම සිද්ධ කරලා මෙවැනි අනතුරු වලට පත් වෙන තියෙන අවස්ථා පුළුවන් තරම් අපි අවම කරගන්නට ඕන. හොඳ කුසල කර්ම කරනකොට තමන්ටත් අනුන්ටත් කිසිදු අනතුරක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඔබ උදෑසන නැගිට මොහොතෙම ඇඳේ මිදගෙන එක විනාඩි දෙකක් අද කිසියම් කෙනෙකුට ලෝකේ අනතුරක් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්න. ඔබ පාරට වාහනේ දාපු ගමන් මෛත්‍රී වඩන් පටන් ගන්න. මේ පාරවල් හදපු අය සුවපත් වෙත්වා, ඒ ඇමිය ගිහලා හිටියත් ඒගොල්ලන් සුවපත් වෙත්වා, සුගතිගාමි වෙත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ පාර දිගේ ඒ මොහොත යන සියලුම දෙනා ඉලක්ක කළා එයාට මෛත්‍රී වඩන්න. ඒ කිසියම් කෙනෙක් අද දවසේ අනතුරකට පත් වෙන්න එපා කියලා මෛත්‍රී වඩමින් ඔබේ ගමන යන්න. ඇයි එහෙම කරන්න ඕන? ඒ සුවපත් වෙන විතරක් නෙමෙයි පිනතුනේ. ඉස්සරහා වාහනයක යන හැප්පුණොදි මොකද වෙන්නේ? පාර ඔක්කොම වහලා පෑ ගානක් ඔබට මග රසිය අද වෙනවා. ඒ නිසා ඔබ පහසුවෙන් සුවසේ ඉන්න නම් ඔබ විතරක් නෙවෙයි අනිත් අය සුවපත් වෙන්න ඕන. අපට තනියම මේ ලෝකයේ අද ජීවත් වෙන්න බෑ පින්නතුනි. අද ලෝකයේ සිදු කරන එක මානසික ක්‍රියාදාමයක් මුළු ලෝකෙටම බලපානවා. ලෝකේ කොතන හෝ මිසයිලයක් පත් වුණා නම් ඒක ඉන්ධන මිලට එකතු වෙනවා, ගෑස් මිලට එකතු වෙනවා. ගෑස් මිලට එකතු වුණා කියන්නේ සියලුම බඩමුට්ටුවට ඒක බලපානවා. ඔබේ බඩමුට්ට එක බලපානවා. අනේ නිසා ඒක අපට අයිති නෑ, ඒක අපේ රටට අයිති නෑ, ඒක ඒක වෙනත් රටක එකක් කියලා එහෙම කියලා අපිට නිදහස් වෙන්න බෑ වෙනතන. අවසාන වශයෙන් ඒක අපට බලපානවා. සහ අවසානයේ අපට දවසට වැඩ කරන්න තියෙන පෑ ගන්න එන්නේම වැඩි වෙනවා. එහෙම නොවන තරම් අපි ලෝකයේ සුවපත් භාවය ප්‍රාර්ථනා කරන ඕන පින්නතු. අනිත් දේ තමයි ලෝකයේ මෙවැනි උපද්දරව, ස්වාභාවික උපද්දරව, යුද්ධ, වසංගත රෝග, අනතුරු මේ දේවල් වෙන තවත් හේතුවක් බලපානවා. ඒ තමයි මේ පෘථිවියට දරාගෙන පුළුවන් යම්කිසි ජනගහනයක් තියෙනවා. ඒ ප්‍රමාණය ඉක්මවල යනකොට කුමන හෝ සාධකයකින් ලෝක ජනගහනය පාලනය වෙනවා. ඒ නිසා පින්නතුනේ අප දක්ෂ වෙන්නට ඕන මේ ලැබිච්ච මොහොතෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ඔබේ ජීවිත කාලය පුරා ඔබ කොච්චරනම් දේවල් අනතුරු ඔබ දැකලා තියෙද? ශ්‍රී ලංකාවේ මුල් කාලේ හිටපු අය විදියට ඔබ 50 ගණන් වල 60 ගණන් වල වගේ මැලේරියා වගේ වසංගත රෝග වලට මුහුණ පාන්නේ නැති. දැන් කාලේ වගේ බෙහෙත් තිබුණේ නැහැ රජරට එහෙම. කොච්චරනම් කටිමි යනවදනේ. ඊළඟට මහා ජල ගැලීම ඔබට දැක්කා. ඔබ දැක්කා. ඒ වගේම රටේ කලින් කල තිබුණු අරගල ඔබ දැක්කා. ඒ වගේම කලින් කල ඇති වෙච්ච ආහාරවල හිඟකම් වලදී බොහොම දුෂ්කරව ආහාර පාන ගත්තු හැටි ඔබ දැක්කා. පාන් ගන්න එහෙම එක දිගට හිටපු හැටි ඔබ දකින්නේ නැති. කාල් ටික ගන්න එහෙමනේ. යුද්ධ ආදීට සම්බන්ධ වුණා. ඒව අපි දැක්ක පින්නතුණිය අපි අනුසරවටපත් වුණා. ඒ අතර මේ අවුරුදු 4-5කට කලින් ආපු කොවිඩ් වැනි වසංගත රෝග වලින් ලෝක මිනිසු කරදරයට මුහුණ පෑවා. ඒ හැම දෙයකින්ම බේරලා ඔබ අද මේ තත්ත්වයට ඇවිල්ලා ඉන්නවා. ඇයි පින්නතුණි ඔබ මෙච්චර මේ බේරලා තියෙන්නේ? ඔබ මේ දේවල් වලින් බේරලා මේ විවේකයේ පහසුකම් එක හදලා තිනේ ඇයි? ඔබ සසර පින්කම් කළා විතරක් නෙවෙයි, ඔබ සුවිශේෂී ප්‍රාර්ථනාවක් කළා තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි මේ ධර්මයේ පුහුණුව උපරිම කරන්න ඕන කියන ඒ අදිෂ්ඨානයක් ඔබේ හිතේ කොතනක හරි තිබිලා තියෙනවා. අන්න ඒක සපුරා ගන්න තමයි මේ ඔබ ඉතුරු කළා, මේ ආරක්ෂා කළා, මෙතෙන්ට එනකන් ඇවිල්ලා තියෙන්නේ. මේ ටික භුක්ති විඳීමෙන් ආයෙ රැකියාව කළ දරුව ටික හදාගෙන ආයෙ දේපළ ටික වැඩි කරගන්න විතර නෙමෙයි වෙන්නේ. මේ ඔක්කොම ටිකෙන් ඔබ බේරලා අද මෙතෙන් අරන් ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ ධර්මයෙන් ඔබට ප්‍රතිඵල ටික ලබා දෙන්න. අන්න ඒක අපි නිසිසේ සම්පූර්ණ නොකරොත් වෙන්නේ අපේ ජීවිතය ආරක්ෂා කරනවා කියලා 아무ත වැඩක් නැහැ. අවුරුදු කීපයක් තව ජීවත් වෙන්න පුළුවන්. ඊට වඩා ආනන්දයක් සිද්ධ වෙන්නේ නැහැ. මෙන්න මේ කතේ හදවතේ ඉතාම ගැඹුරම තැනින් තේරුම් ගන්නට ඕන. මේ සම්බුදු දහමේ තියෙන මූලික දේවල් ටික निराකරණය කරගන්න, අවබෝධය ලබන්න සහ ප්‍රඥාව ඉහළටම දියුණු කරගන්න මේ අවශ්‍ය කරන මොහොත ඉතුරු කරගන්න තමයි මේ හැම දෙයකින්ම බේරලා ඔබ ඇතැමිට මේ කවුන්ටියටම මේ ස්ටේට් එකටම ඔබ ගෙනල්ලා තියෙන්නේ ඔකට තමයි. ඉතින් පින්නතුනි මෙන්න මේ ගැන හිතලා මේකට අපි ප්‍රමුඛත්වය දෙන්නට ඕන. අනිත් පොඩි ප්‍රශ්න ලොකු ප්‍රශ්න කරගන්න යන්න එපා. අනිත් කිසියම් දෙයක් ලොකු ගැටලුවක් නෙවෙයි පින්නතුනි. ගැටලුව තමයි ඔබට මේ දහම අහන්න පහසුකමක් නැත්නම් සහ ඒ දහම පිළිපදින්නට අවකාශයක් නැත්නම් අන්න ඒක තමයි අපට තියෙන ලොකුම ආපදාව. ඒක තමයි විපත. ඊට වඩා විපත කිසිම දෙයකින් වෙන්නේ නැහැ පින්නතුනි. අනේ නිසා මේ මොහොතේ අපි උපරිම ප්‍රයෝජන ගන්න උත්සාහ කරන්න ඕන. හොඳයි පින්නතුනි, අපි මෙතෙක් කතා කරපු දේවල් වලින් සහ ඔබට තියෙන දහම් ගැටලු අහන්න අවස්ථාව ලබා දෙනවා අපි. අපි මුලින්ම සඳහන් කළා කාරණයක්. කර්මය කියලා දැන් ඒකට අනතුරට 1000ක් මුහුණ පෑවනම් 18ම කර්මය කියලා ඒකාංශිකව කියන්න බෑ. කර්මය බලපාන ඇත් ඉන්න පුළුවන්, බල නොපාන ඇත් ඉන්න පුළුවන්. කර්මය කිසිසේත්ම බල නොපා වෙනම සාධකයක් බලපෑවෙන්නත් පුළුවන්. අපිට අනුමාන කළා, ගෙස් කළා කියන්න පුළුවන්. හැබැයි අපට ඩිසිෂන් එකක් දෙන්න බෑ. ඒක බුදුවරයෙකුට විතරයි කියන්න පුළුවන්. අහවලා මේ දේ කළා, මේ දේ කර නිසා මේකුණා හැම කියලා අපට අනුමානෙන් කියන්න පුළුවන්. නමුත් අපට ඒකාංශික අහලා කර මෙන්න මේ දිසා නිසායි මේකුණේ, ඈ ඔයා අර කර්මය කළා ඒ නිසා ඔයා ගඟ අතුරට වුණේ කියලා අපට එහෙම තීන්දුව දෙන්න යන්න බෑ. එහෙම තීන්දුව දෙන්න යන එක ගැලපෙන්නේ නැහැ වෙනත් මේක බුදුවරයෙකුට විතරයි කරන්න පුළුවන්. මොකද කර්ම વિશે කියන එක the subject of karma කියන එක is unthinkable. ඒක අපට හිතන අවසන් කරන්න බෑ පින්නතුනි. ඒක අපට නෙවෙයි සරුත් හාඳුරන්ටවත් සම්පූර්ණ මේක පිළිසින් දැනගන්න බෑ. ඒක සර්වසදා ඥානයේ තියෙන සම්මා සම්බුදු කෙනෙකුට විතරයි සපුරා කියන්න පුළුවන්කම තියෙන්නේ. හැබැයි කර්ම ගැන තේරුම් ගන්නට ඕන. ඒක නිතර සීකරණ කියලා දේශනා කළා. ඒත් එහි අවසානයේට සම්පූර්ණයෙන්ම අපට පිළිසින් දැනගන්න බෑ මේන මානසිකත්වයෙන් සහ අවිඥාලාභී රහතන් වහන්සේ කෙනෙකුටවත් පුබේ නිවන් සංසය ඥානෙ තිබුණත් චතුප්පාද ඥානෙ තිබුණත් සම්පූර්ණ තීරණය කරන්න බෑ. නමුත් අපි දක්ෂ වෙන්නට ඕනේ ඒ හැම උවදුරක්ම හොඳ පැත්තට හරවගන්න. ඔබද පින්නතුනේ බෞද්ධ ඉතිහාසයේ පුරාම අපට දැක ගන්න පුළුවන් ලක්ෂණයක් තමයි බොහෝ දෙනෙක් ජීවිතයේ සුවිශේෂී ආධ්‍යාත්මික පරිවර්තනයකට ලක් වෙලා තියෙන්නේ මෙවැනි අනතුරු වලට පත් වෙච්ච අවස්ථා. එදා කටාචාරාව, එදා කිසා ගෝතමිය, රජුමාලා, සුනීත, සෝපාක වැනි අය එදා ඒ අනතුරු වලට කරදර වලට පත් නොවුනා නම් ඔවුන් අදත් සසර සැරිසරන තිබුණා. ඔවුන් ඒ ඇතිවෙච්ච ජීවිත අභියෝග හමුවේදී ඔවුන් පිළිසරණ සොයාගෙන ආවේ ධර්මයේ වෙත. ධර්මයට එන්න තියෙන ප්‍රධාන අවස්ථාවක් තමයි දුකක් ඇතිවෙච්ච අවස්ථාවලදී ඒ දුකෙන් නිදහස් වීමේ උපක්‍රමයක් ලෙස ධර්මයේ ගැඹුරටම යන අවස්ථාව. අනේ නිසා පිනතුනි අපට ආධ්‍යාත්මික අවදි බවක් ඇති කරගන්න මේ සිදුවෙන සිදුවීම අපට ඉතාම වැදගත්. බෙහෙවින් උපකාරවත් වෙනවා. මේ සලකන්නේ දේව දූතයන් විදියට. මරණය, ලෙඩවීම, ප්‍රේම ප්‍රයෝග මේ වගේ දේවල් හරියට දෙවියන් විසින් අපට රැගෙන එන පණිවිඩයක් වගේ. අල්ලපු ගෙදරට මේ වගේ මරණයක්, ප්‍රේම ප්‍රයෝගයක් සිද්ධ වුණා අද දවසේ. දැනීමක් අරන් එනවා හෙට දවසේ ඔබේ ගෙදරටත් මේ ගේන්න ඊළඟ වැඩ කටයුතු එක සූදානම් කරනවා. ඒ නිසා ධර්මයේ දේවදූත සූත්‍රයේදී විශේෂයෙන් දක්වන්නේ මේ වගේ දේවල් දේවදූතයන් විදියට. දෙවියන් විසින් එවන ලද පණිවුඩ කරුවෙක් වගේ. ඒ නිසා අපි එකෙන් ප්‍රයෝජන ගන්නට ඕන. වෙන තාන දේවල් තියෙනවද? නිමිති කියලා අදහස් කරන්නේ මොකද්ද? දැන් අපිට දැන් මම ගෙදර ගියන් හිතනවා නම් මම බයික් ගෙන හිතනවා නම් මොනවා හරි වර්තමාන අවස්ථාවේ නැතුව අනාගතේ මම කල්පනා කරන දේවල් අපිට ගැන මම හිතන දේවල් මට මැරිලා මොනිට ඕ නිමිති වුණා කියලා මෙහෙම වෙන්නේ නැහැ. භවයති වෙන්නේ නැහැ. දැන් බුදුරජාන් වහන්සේ අතීතයේ සිදුවීම් හිතලා තියෙනවා. ජාතක කතාවලින් කියන්නේ එවනේ. ඒව හිතලානේ උන්වහන්සේ සඳහන් කරන්නේ. ඒ වගේම අනාගතයටත් මේ වගේ දේවල් වෙනවා කියලා දේශනා කරලා තියෙනවා. අනාගතයේ මේ ශාසනයට මෙහෙම වෙන ඕන කියලා උන්වහන්සේ ශික්ෂාපද පනවල තියෙනවා. අනුශාසනා කරලා තියෙන ඒවත් හිතලනේ කරලා තියෙන්නේ. දෙයක් හිතුවට එක වෙන්නේ නැහැ. ඒක කොච්චර අවිද්‍යාව මතද තියෙන කියන එකයි හේතු වෙන්නේ. අප නිතරම තේරුම් ගත යුතු කාරණා ටිකක් තියෙනවා. අපි ධර්ම දේශනා රාශියකදී ඒක සඳහන් කළා. ස්පර්ශ, වේදනා, සංඥා, මනසිකාර, සිතුවිලි. මෙන්න මේ කරුණු නැත්තම් කෙටියෙන් කියනවා නම් වේදනා, සංඥා, සංඛාර, විඥාන. මෙන්න මේ වචන තමයි අපේ සිතුවිලි පැත්ත නියෝජනය කරන්නේ. සිත සහ සිතුවිලි ටික නියෝජනය කරන ඒවා. වෙනත් විදිහකින් කියනවා නම් අභිධර්ම ක්‍රමයේට සිත සහ චෛතසික 52. එපමණයි චෛතසික. මේ අතරනොත් විශේෂයෙන් මෙන්න මේ වචන හතර වේදනා, සංඥා, සංඛාර, විඥාන. නැත්තම් වේදනා, සංඥා, චේතනා, පස්ස මනසිකාර. නිමිත්ත කියලා කිව්වත්, හිතනවා කියලා කිව්වත්, සිතවිල්ලක් කිව්වත් ඒ ඔක්කොම ටික නියෝජනය වෙන්නේ මෙන්න මේ කාරණාත් එක්ක. මොනවද? වේදනා, සංඥා, චේතනා, පස්ස මනසිකාර. ඒකාගතා ජීවිත ඉන්ද්‍රිය කියලා තවත් දෙකකුත් එකතු වෙලා තියෙන අභිධර්ම පිටකේ ඒව සම්පජිත සාධාරණ විදිහට දක්වනවා. හැම සිතක් සමගම වෙන්න මේ කරුණු එකට යනවා. හැම සිතක් කියන්නේ කොහොමද? විපාක මට්ටමේ හිතත් එක්කත් මේ ටික තියෙනවා. අවිද්‍යාවෙන් බැසගෙන ඉන්න කෙනා එක්කත් මේ ටික තියෙනවා. රහතන් වහන්සේට හිතක් පහල වෙනවා නම් ඒ හිතෙත් මේ ටික තියෙනවා. විදර්ශනා සමත වඩමින් ආරසංග මාර්ගයේ කෙනෙක් මාර්ග සත්‍ය තුල ඉනවන නම් ඒ කෙනාටත් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන මේ චෛතසික පහල වෙනවා. වචන සමානයි. හැබැයි ඒකේ බෑග්ග්‍රවුන්ඩ් එක අනුව ඩෙෆිනිෂන් එක වෙනස් වෙනවා. සමාන වචනේ තියෙනවා. පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර. විඥානය තුන ගන්න පුළුවන්. මෙන්න මේ වචන කිසියම් තැනක තිබ්බට එකපාර බය වෙන්න එපා. අපි දක්ෂ වෙන්නට ඕන මේ වචන ටික තියෙන්නේ දුක්ඛ සත්‍ය නියෝජනය කළද, සමුදය සත්‍ය නියෝජනය කළද, මාර්ග සත්‍ය නියෝජනය කළද, නිරෝධ සත්‍ය නියෝජනය කළද කියලා. මේ පහ වැරදි වෙන්නේ අවිජ්ජා පත්‍යා සංඛාරා කියන එක මත ගියොත් තමයි වැරදි වෙන්නේ. අන්නේ වචන අවිද්‍යාවත් එක්ක යන වෙලාවට අදාළ කළා තමයි පරිසම්පාද අංග 12 දක්වලා තියෙන්නේ. එතනත් පස්ස පත්‍යා වේදනා කියලා තියෙනවා. සලායතන පත්‍යා පස්ස කියලා තියෙනවා. අවිජ්ජා පත්‍යා සංඛාරා කියලා තියෙනවා. මේ ආදී වශයෙන් අර වචන ටික එතන තියෙනවා. එතන තියෙන වෙලාවේදී ඒවා අපි දුරු කරන්නට ඕන. ඒ සමුදේ සත්‍ය ප්‍රහාණය කරන්නට ඕන. ඒ තියෙන්නේ අවිජ්ජා පත්‍යා සංඛාරා, සංඛාර පත්‍යා විඥානම්, විඥාන පත්‍යා නාම රූපං කියන අන්නේ සර්කල් එකේ අවිද්‍යාව බේස් කරගෙන තියෙන කාරණා ටික තමයි එතන තියෙන්නේ. ඒ වෙලාවේදී ඒවා දුරු කරන්නට ඕන. ඒ වෙලාවේ මොනවද ඒ තියෙන්නේ? අපි දැකපු වහපු දේවල් නිරුද්ධ වෙච්ච දේ තව දුරටත් මේ මොති ලෝකේ හරි කොහේ හරි තැනක තියෙනවා කියලා හිතලා අන්න අපි හිතන දේ, කතා කරන දේ, ක්‍රියා කරන දේ ඒක තමයි ජරා මරණ වලට හේතු වෙන්නේ. අන්න එහෙම දෙයක් නම් දුරු කරන්න ඕනේ. හැබැයි අපි හිතන දේ දුකේ නිදහස් වෙන හේතුවක් නම් ඒ ස්පර්ශය, ඒ සංඥාව, ඒ විඥාණය, ඒ චේතනාව දුක්ඛ නිරෝධාර සත්‍යයට, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර සත්‍යයට අයිති නම් ඒ කියන්නේ ඒව දස සංඥාවට අයිති වෙනවා. අනිච්ච සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීන සංඥා, විරාග සංඥා, පහන සංඥා ආදී වශයෙන්. ඒව මාර්ග සත්‍යයට අයිති ඒවා මග්ග සත්‍යං භාවේ ධම්මං. ඒ නිසා සිත සහ සිතවිලි වලට අයිති වචන දැක්කට පස්සේ අපි ඊටාම සියුම් විදිහට බලන්නට ඕන මේ කියන කාරණා චතුරාර්ය සත්‍යයෙන් කොතනද නියෝජනය වෙන්නේ කියලා. නැත්තම් එකපාරයින් කරන්න ගියොතින් අර අපි කියනනේ වතුර භාජනයයි දරුවයි දෙකම වීසි ගන්නවා කියලා. දරුව වඩලා වඩාගෙන අරගෙන වතුර ටික විතරයි අයින් කරන්න ඕන අපි බේසමයි දරුවයි දෙකම වීසි ගන්නවා. ඒ වගේ වුණා වෙනවා. විඥානය ගත්තත් එහෙමයි. පමස්සර මිදම් බික්කවේ චිත්තං නැත්නම් පගති පරිසුද්ධ මිදම් චිත්තං කියලා කියනවා. ඒ කියන්නේ විපාක මට්ටමේ විඥානය. ඒක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. ඒක පිරිසිදු දැනගන්න දෙයක්. ඒක ප්‍රේණකල යුතු දෙයක් නෙවෙයි. සංකාරපච්චා විඥානං කියලා කියනවා. ඒ කියන්නේ සමුදය සත්‍ය. ඒක තමයි මායූපමච්ච විඥානං කියන්නේ. ඒක මායාකාරයක් වගේ අන්නේ විඥානය දුරු කරනවා. නිරුද්ධ වෙච්ච චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන ඇති දෙයක් හැටියට ගන්න මේ මොහොත ඒවා අර අවිජ්ජා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන කියන අවස්ථාවේ තියෙන විඥාන ටික. අන්නේ විඥානය තමයි සමුදය සත්‍යම් පහතබ්බම් කියන කාරණය දුරු කළ යුතු කාරණය. රහතන් වහන්සේ කෙනෙක් යමක් හිතනවා නම් චුල්ලවේදල සූත්‍රයේ විසාක උපාසකතුමහන ප්‍රශ්න වලට ධම්මදිනා මෙහෙණිය දෙන උත්තර විඥානයයි ප්‍රඥාවයි වෙන් කරන්න පුළුවන්ද කියලා. ප්‍රඥාවත් එක්ක තියෙන විඥානය වෙන් කරන්න බෑ. ප්‍රඥාව කියන්නේ චෛතසිකය. ඒ චෛතසිකයට තනියම පැවතෙන්න බෑ. ඒකෝපපාද නිරෝධාංක ඒකලම්බන වත්තුකා කියලා සඳහන් කරනවා. සිතක් පහළ වෙනකොට ඊට අදාළ වූ අනුරූප වූ සිතුවිලි ටික පහළ වෙනවා. ඒ දෙක වෙන් කරන්න බෑ. ප්‍රඥාව තියෙන හැම තැනම විඥානයක් තියෙනවා. හැබැයි විඥානයේ තියෙන හැම තැනම ප්‍රඥාව නැහැ. ප්‍රඥාව තියෙන හැම තැනම, සමතේ වඩන හැම තැනම විඥානය තියෙනවා. හැබැයි විඥානය තියෙන හැම තැනම ප්‍රඥාව නැහැ. ඇයි? අවිද්‍යාව තිබ්බත් පරිසම්බාධ තුලඟ තුලත් හැම තැනම විඥානය තියෙනවා. අවිද්‍යාව තියෙන හැම තැනමත් විඥානය තියෙනවා. ප්‍රඥාව තියෙන හැම තැනමත් විඥානය තියෙනවා. හැබැයි විඥානය තියෙන හැම තැනම ප්‍රඥාවක් නැහැ. විඥානයේ තියෙන හැම තැනම අවිද්‍යාවක් නැහැ. සම්මා දිට්ඨියත් එක්ක විඥානය යනවා නම් ඒ කියන්නේ විඥාව ප්‍රඥාවත් එක්ක තියෙන්නේ. අන්නේ විඥානේ දිනු කර යුතු විඥානේ. චිත්තම් පඤ්ඤාච භාවයන් කියන්නේ ඒකයි. සිතත් ප්‍රඥාවත් දිනු කරන්න කියලා ජටා සූත්‍රයේ දේශනා කළේ ඒක. ඒක දිනු කරනවා. රහතන් වහන්සේ ගත්තත්, Nirodha සාක්ෂාත් කරලා ඉන උතුමෙක් ගත්තත්, උන්වහන්සේගත් විඥානය ක්‍රියාත්මක වෙනවා. උන්වහන්සේගත් විඥානය අර සද්ධා, විරිය, හිරි, ඔත්තපාදී, සෝමන චෛතසිකත් කියන ප්‍රඥාවත් එක්ක මුසු වෙච්ච විඥානයක් ඒක. ඒ විඥානය සාක්ෂාත් කළ උතු විඥානය. යම් කෙනෙක් සම්මාදිටිය මත පිහිටලා ආරසණිකම අරග වඩනවා නම් ඒ අවස්ථාවේදී තෝතුල විඥානය තියෙනවා. ඒ අවස්ථාවේදී තෝතුල නිමිති තියෙනවා. යහතේ හෝ සති නිමිත්ත පුහුණු කරන්නත් පුළුවන්. සති නිමිත්තත් නිමිත්තක්මනේ බලන් ගියාමනේ. ඒක අපි පුහුණු කරන දෙයක් නේ. ඒක සතිය දිනු කරන්න තියෙන බේස්මන්ට් එක වගේ. ෆවුන්ඩේෂන් එක වගේ. එතකොට ඒව ප්‍රහාණ කරන්න ඕනේ නැහැ. ඒව අපි සම්මාදිටියත් එක්ක කියන්නේ, ප්‍රඥාවත් එක්ක කියන්නේ, ඒක මාර්ග සත්‍යයට අදාළ කාරණා. එතෙන්දී ඒක දුකක් වෙන්නේ නැහැ. ඒක දුක්ඛකය සංවතති, දුක ශේය කිරීම සඳහා හේතු වන කාරණා. ඒ සඳහා හැම මොහොතෙම අපේ සිහිය තියෙනට ඕන. සතිය කියන්නේ සියල්ල කියලා දේශනා කළා. මේ ආධ්‍යාත්මික ගමන් මගේ සියල්ලක්ම කියලා කියන්නේ සතිය. ඒකායනෝ භික්ඛවේ මග්ගෝ සත්තනා විසුද්ධියා, ශෝක පරිද්ධාන සමතික්කමාය, දුක දෝමනස්සන අත්තංගමාය, ඥායස් අධිගමාය, නිබ්බානස සත්‍චිකිරියාය. යදිදම් ඕ චත්තාරෝ සතිපට්ඨාන. සතිපට්ඨානය මේ වෙලාවේ වර්තමානයේ තුල සිහිය තියාගෙන සිටීම. ඒකේ අවස්ථා දෙකක් තියෙනවා. සතිපට්ඨානය කියලා එකක් තියෙනවා. සතිපට්ඨාන භාවනාව කියලා එකක් තියෙනවා. මේ දෙකේ වෙනස අපි තාමැනවින් දැනගන්නට ඕන. There is a difference between mindfulness and mindfulness meditation. සතිපට්ඨානය සහ සතිපට්ඨාන භාවනා කියලා කාරණා දෙකක් තියෙනවා. සතිපට්ඨානය කියන්නේ වර්තමානය තුල හිත තියාගෙන සම්මුති සත්‍ය තුල සිහින් ඉඳීම. වෙනත් විදිහකින් කියනවා නම් නිරුද්ධ වෙච්ච රූපය ඇති දෙයක් කියලා හිතලා ඉදිරිපස ලෝකය ගැන සිහින් ඉඳීම, භෞතික ලෝකයට හිත තියාගෙන ඉඳීම. ඒක ආනාපානසති වෙන්න පුළුවන්, ධාතු මනසිකාරය වෙන්න පුළුවන්, ඉරියාපත වෙන්න පුළුවන්, දෙතිස් කුණපේ වෙන්න පුළුවන්, නවසීවතික විදියට ශරීරයෙන් මිය ගියාට පස්සේ අවස්ථාවක් වෙන්න පුළුවන්, මරණ සතිය වෙන්න පුළුවන්, ඒ වගේම පටි විකසන ආදී කසනයක් වෙන්න පුළුවන්. ඒ හැම දෙයක්ම අපේ හිත එකඟ කිරීමේ අරමුණක් විදියට ගන්නේ සම්මුති සත්‍ය තුල තියෙන අරමුණු භාවනා කමටහන් විදියට. ඒවා අයිති වෙන්නේ සම්මුති සත්‍යයට. මේ ඉදිරිපිට රූපයක් තියෙනවා. මේක හැදෙලා තියෙන්නේ පටි ව්‍යාපෝ තේජෝ වායෝ කියලා අපි බලනවා. ඒ බලන්නේ අපි සම්මුති සත්‍ය විදියට. හිත එක එක තැන්වල විසිරලා යනවා. ඒක අඩු කරන්න නීවරණ යටපත් කරන උපක්‍රමයක් විදියට අපි මේක දැස බලලා මේක පඨවි ආපෝ තේජෝ වායෝ කියලා නැවත නැවතත් බලන්න. නැත්තම් නාසිකාග්ගේ වාමකරි මිත්තේ වාක්‍ය පිළිදෙට නාස්‍යාසිකව තියාගෙන හිත තියාගෙන සෝ සතුවාස සති සතුවාස සති කියලා බලනවා. මේ ආස්වාස ප්‍රස්වාස රැල්ලට අපි හිත තියනවා. මේකත් පිනතුනේ සම්මුති සත්‍ය තියෙන භාවනා අරමුණක්. මෙඩිටේෂන් ඔබ්ජෙක්ට් එක. මේකත් පරමාර්ථ සත්‍යට යන්නේ නැහැ. මේක සම්මුති සත්‍ය. මේක සමතය. මේකට කියන්නේ සතිපට්ඨානය කියලා. Mindfulness based on the conventional truth. මේක ප්‍රයිමරි ටෙක්නික් එකක් විදිහට විතරයි භාවිත කරන්නේ. මෙතන හිත තියෙන එකෙන් අපි වර්තමානයේ තුල ඉන්නවා. ඒක තුල ඉඳලා අපට විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාගතා ආදී වශයෙන් තියෙන ධ්‍යාන අංග අපට උපදවා ගන්න පුළුවන්. ප්‍රථම ධ්‍යාන විදියට, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යාන විදියට ගිහිල්ලා අවසානයේදී උපේක්ඛා ඒකාග්‍රතාව සහිතම් හතරවෙනි ධ්‍යානෙ අපට උපදවා ගන්න පුළුවන්. මේක බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙ පහළ නොවෙච්ච කාලවල වුණත් කෙනෙකුට භාවිත කරන්න පුළුවන්. මේක සතිපට්ඨානයි. සතිපට්ඨාන භාවනා කියන්නේ මොකද්ද? මෙතෙන්ට හිත තියලා හිත සමාධිමත් වුණාට පස්සේ බලනවා මේ තේන රූපයේ පටිවි ආපෝ තේජෝ වායෝ කියලා ගත්තත් මේ මොහොතේ මම මේක දකින්නේ මනෝ විඥාණයෙන්. රූපය හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙච්ච මොහොතක තමයි මම මේ මල කියලා හරි ධාතු කියලා හරි ඉරියාපත කියලා හරි ගන්න කියලා බලලා මේකේ අතීතේ Nirodhe නුවණින් දකිනවා. දකිනකොටම ඉස්සරහා තියෙන රූපේ නිදහස් වෙනවා. ශුඤ්ඤතෝ ලෝකං අවේකස්සු ලෝකේ ශුන්‍ය වශයෙන් දකිනවා. හැබැයි ඇත කියන්නේත් නැහැ, නැත කියන්නේත් නැහැ. ඇත කිව්ව සාසතන්තය, නැත කිව්ව තුච්ඡේ දන්තය, සාසත උච්ඡේද දෙකේම නිදහස් වෙලා ඉති ඉමස්මින් සති දං හෝති. ඉමස්මින් අසති දං හෝති. මේ ඇති කලෙ මේ තියෙනවා, මේ නැති වෙනකොට මේ නැති වෙනවා කියලා මේ හේතුඵල ධම පටිසම්පාදේ නුවණින් දකිනවා. අහුත්වා සම්බුතං උත්පාන භවිසති කියන්නේ මේකයි. පෙර නොතිබි හට ගන්නවා, ඉදුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණය. මෙන්න මේ අවබෝධය අවස්ථා ගානකින් ටිකෙන් ටික ගැඹුරට යනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ හේමක කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටියා. මේ ස්වාමීන් වහන්සේ ලෙඩවල හිටියේ හුඟා දුරවල හිටියේ. ඒ ප්‍රදේශයේ හිටිය එක්තරා ස්වාමීන් වහන්සේලා කණ්ඩායමක් ඒත් එක්ක හිටිය දාසක කියලා හාමුදුරු කෙනෙක්. අර සමූහයක් වශයෙන් හිටිය ස්වාමීන් වහන්සේලා ටික දාසක කියන හාමුදුරන්ට කියනවා, දැන් කේමක හාමුදුරුවෝ ලෙඩ වෙලානේ ඉන්නේ, ගිහිල්ලා අහගෙන එන්න කේමක හාමුදුරුවන්ගෙන් සැප දුක් කොහොමද කියලා. දාසක හාමුදුරුවෝ හා හොඳයි කියලා දැන් සංගයාගේ තියෙන අනුමැතියක් නේ මේක. සංගයා කියනවා මෙයාට ගිහිල්ලා කේමක හාමුදුරුවන්ගෙන් අහගෙන එන්න කේමක හාමුදුරුවෝ සමසනීපෙන් ඉන්නවද කියලා. දාසක හාමුදුරුවෝ හා හොඳයි කියලා ගිහිල්ලා කේමක හාමුදුරුවෝ දැන් ගා කසනීපල හිටියේ. කේමක හාමුදුරනේ කොහොමද කියලා ඇහුවා. මට හරි අමාරුයි, මට දැන් වේදනාව දරා ගන්න අමාරුයි කියලා සඳහන් කළා. හා හොඳයි එහෙමද කියලා ආයෙත්ින් අර සංගයා මැදට ගියා. දාසක හාමුදුරුවෝ ඉහිලා කියනවා කේමක හාමුදුරුවෝ කියනවනේ සාමාසනීපයි කියලා. හා එහෙමද, හොඳයි එහෙනම් කේමක හාමුදුරන්ගෙන් ගිහිල්ලා අහන්න කේමක හාමුදුරුවෝ පංච උපාදාන ස්කන්ධය මොනවා හරි ආත්ම වශයෙන් හෝ ආත්මනීය වශයෙන් දකින්නවද කියලා. දාසක හාමුදුරුවෝ අර කහගෙන නැවත යනවා අර කේමක හාමුදුරුවෝ ළඟට. ගිහිල්ලා කියනවා කේමක හාමුදුරුවනේ සංඝයා වහන්සේලා අහන ඔබ වහන්සේගෙන් ඔබ වහන්සේ පංච උපාදානස්කන්ධේ මොනවා හරි රූප, වේදනා, සංඥා, සංඛාර විඥාන කියන මේ පහෙන් මොනවා හරි ආත්ම වශයෙන් හරි ආත්මීය වශයෙන් හරි දකිනවද කියලා අහුවා. මේ ළඩ වෙච්ච ස්වාමීන් වහන්සේ කියනවා, දාසක මං මේ රූපාදී ස්කන්ධ පංචකයේ කිසිවක් ආත්ම වශයෙන්වත් ආත්මීය වශයෙන්වත් මං දකින්නේ නැහැ කියලා. ආ එහෙමද? ඔබanse කිසිවක් එහෙම දකින්නේ නැහැ නේද? හා හා හොඳයි. කියලා දැනගෙන නැවත යනවාට සායනාසෙ ළඟට. මොන හාමුදුරුවද? දාසක හාමුදුරුව. දාසක හාමුදුරුව ගිහිල්ලා කියනවා, කේමක හාමුදුරුව කිව්වනේ පංචස්කන්ධ කිසිම දෙයක් ආත්ම වශයෙන්වත් ආත්මනි වශයෙන්වත් දකින්නේ නැහැ කියලා. හා එහෙමද? එහෙනම් කේමක හාමුදුරුව රහතන් වහන්සේ කෙනෙක් වෙන්න ඕන. ගිහිල්ලා අහන එනං ආයි පාරක් කේමක හඳුරෙන් අහන කේමක හඳුර රහත් වෙනාද කියලා. දාසක හඳුරු අනේ දාසෙක් වගේ ආයි යනවා අර කහන්. පයින්නේ යනවා. ගිහිල්ලා ගිහිල්ලා අහනවා, දැන් සංඝයා වහන්සේලා අහනවනේ කේමක හඳුරනේ ඔබ වහන්සේ නම් කිසිවක් ආත්ම වශයෙන්වත් ආත්මීය වශයෙන්වත් ස්කන්ධ පංචකයේ කිසිවක් දකින්නේ නැත්නම් ඔබ වහන්සේ රහතන් වහන්සේ කෙනෙක්ද කියලා අහනවා. කේමක හඳුර මොකද්ද කියන්නේ? කියනවා, දාසක මම රහත් වෙලා නැහැ තාම. මම රහත් වෙලා නැහැ. මම පංචවස්කන්ධයේ කිසිම දෙයක් ආත්ම වශයෙන්වත් ආත්මීය වශයෙන්වත් මම දකින්නේ නැහැ. හැබැයි මම තාම රහත් වෙලක් නැහැ. මම රහත් වෙලා නැහැ. අහමස්මීති අස්මීති අධිගතං. මම ඉන්නවා කියන හැඟීමක් මට තියෙනවා. ඒ වුණත් මම අයමහා මිස්මීති න සමනුපස්සාමි. මෙය අයම් අහම් අස්මි කියලා මෙන්න මේක මමයි කියලා එක එකක් වෙන්වෙන්කොට මම කිසිම දෙයක් දකින්නේ නැහැ. හැබැයි මට මම ඉන්නවා කියන හැඟීමක් අස්මිමානයක් මට තවදුරටත් තියෙයි කියලා. දැන් කේමක හඳුරු කියනවා දාසක හඳුරන්ට, දාසක මම රහත් වෙලා නැහැ. මම මේ රූපයවත් වේදනාවවත් සංඥාවවත් සංඛාරයවත් විඥානයවත් එක එකක් වෙන වෙනම ආත්ම වශයෙන්වත් ආත්මීය වශයෙන්වත් මම දකින්නේ නැහැ. හැබැයි එහෙම නොදැක්කත් මේ ටික ඔක්කොම එකට එකතු වෙලා තියෙනකොට මම ඉන්නවා කියන හැඟීමක් මට තාමත් තියෙනවා. එහෙමද කියලා අහලා අර උත්තර ටික එහෙම අහගෙන දැනගත්තු කවුද? දාසක හාඳුරෝ නැවතත් යනවට ස්වාමීන් වහන්සේලට. ගිහිල්ලා කියනවා, කේමක හාඳුරෝ කිව්ව රහත් වෙලා නැහැ. උන්වහන්සේ සඳහන් කරනවා මේ රූපාදී කිසිම දෙයක් වෙන වෙනම උන්වහන්සේ ආත්ම වශයෙන්වත් ආත්මීය වශයෙන්වත් කිසිවක් දකින්නේ නැහැ. නමුත් අස්මීති අධිගතං. මම ඉන්නවා කියලා මේ පහම එකතු වෙච්ච තැන මට ඉන්න බවක් දැනෙනවා. මේ මොකද්ද කියන්නේ? මේ කියන්නේ අර කල්ලයට අදින්න තියෙන ඕරම් භාගීය සංයෝජන. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබත පරමාස, කාමරාග, පටිග. මේවට කියන්නේ ඕරම් භාගීය සංයෝජන. කල්ලයට අදින්න අපාය පැත්තට ගෙන යන හේතු වන නීවරණ ටික මේ ටික. සංයෝජන ටික. අන්නේ නීවරණ ටික දුරු කරලා ඉන්නේ. ඒ නිසා රෝපාදී කිසිවක් රෝපන්න අත්තතෝ සමන පස්සති න රූපවන්තං වාත්තානං න අත්තනිවා රූපං න රූපස්මින් වාත්තානං ආදි වශයෙන් රෝපාදී ස්කන්ධ පංචකයටම විසි ආකාරයෙන් කිසිම දෙයක් ආත්ම වශයෙන්වත් ආත්මීය වශයෙන්වත් දකින්නේ නැහැ. උන්වහන්සේ කෙලෙස් වල තියෙන දිට්ඨි සංයෝජනය උන්වහන්සේ විසි ආකාරයෙන් දුරු කළ තියෙනවා. මේ මගඵලලාභී උතුමේ ඔහුගේ අත්දැකීම කියන ආකාරයෙන් එකපාර තමන් අනාගාමි කියලා කිව්වේ නැහැ. ඒක කියන්නේ ඒක ධර්මයේ දන්න කෙනෙකුට දරා ගන්න පුළුවන් විදිහට මේ කියන්නේ. ඒ උත්තරෙත් අරගෙන දාසක හාමුදුරුවෝ සංඝයා ළඟට ආවාට පස්සේ අහනවා, නැවත ප්‍රශ්නයක් අහනු ගිහිල්ලා අහන කියලා කේමක හාමුදුරුවන්ගෙන්. ඒ මොකද්ද ප්‍රශ්නේ? ඒ තමයි අහනවා මේ රූපාදි ස්කන්ධ පංචකයේ තුල හෝ එම් පිටස්තර දෙයක් ආත්මයෙන් දකින්වාද කියලා අහනවා. මේක තුල හෝ මේකෙන් පිට හෝ දකින්වාද කියලා අහනවා. ඒ ප්‍රශ්නේ තහන නැවත අර දාසක හඳුරු ආවා. දැන් තුන් හතර ගමනක් ආවනේ දාසක හඳුරු. කේමක හඳුරු දැන් අසනීපෙන් ඉන්නේ. දැන් දෙතුන් වතාව ප්‍රශ්න අහන මේ ඇවිල්ලා. කොයි වගේ හැඟීමක් වේද? ඔව් සාමාන්‍ය කෙනෙකුට කේන්ති යනවා. නමුත් බලන්න උන්වහන්සේ පටිගේ දුර්ගර උත්තමේ. එක අතකින් කේන්ති යන්නේ නැහැ. අනිත් අතෙන් කොච්චර අමාරුවක් තියෙනතුනේ මේ තනි පුද්ගලයා කරන ප්‍රශ්නයක් නෙවෙයි. මේක මුළු සංඝයාම නියෝජනය කරලා උන්වහන්සේලට දැනගන්න අදහසින් මේ ධර්ම ගැටලුවක් විමසන අවස්ථාවක් මේක පිනතුනේ. කේම කාන්දරෝ කියනවා දාසක ඔබට මේ කොහොමකෝ කරන්න බෑ. එන්න යන්න බෑ. මම මෙයන්නම් කියලා ළඟ තියෙන කෝට්ටක් කෙවිතක් ගත අතට අමාරුවෙන් අර හැරමිටියත් ගහගෙන මමම ගිහලා උත්තර දෙන්නම් කියලා සංඝයානකට යනවා. ෆයින්. බලන්න පිනතුනි. කොච්චර මේ ශාසනික හැඟීමක් තියනවද කියලා. අර ප්‍රශ්න ටිකට උත්තර දෙන්න වෙන කෙනෙකුට උත්තර මඟින් ඕනේ නැහැ. කෙනෙක් ගිහේ කැහුණා නම් උත්තර මඟින් අවශ්‍ය නැහැ. නමුත් මේ සංඝයා සාමික වහන දෙයක් උන්වහන්සේට මේක निराකරණය කරගන්න අවශ්‍ය දෙයක් මේ. ඒකයි මෙයන්නේ මේ. අච්චර ලෙඩවල හිටියත් උන්වහන්සේ හැරමිටියත් අරගෙන වාරුවෙන් බොහොම දුෂ්කරව පහ ගමනින් මේ කේමක හඳුරෝ සංඝයා මැදට ගමන් කරනවා. මේ තමා ධර්මයේ මෙතේ තේරුම්ගත් ආකාරය විස්තර කරන්න. ගිහිල සඳහන් කරනවා මම රූපේවත් වේදනාවවත් සංඥා සංඛාර විඥාන මේ කිසිම දෙයක් ආත්ම වශයෙන්වත් ආත්මීය වශයෙන්වත් දකින්නේ නැහැ. රූපය තුල දකින්නෙත් නැහැ. රූපයෙන් බැහැර දෙයක දකින්නෙත් නැහැ. ඒ වගේම යමක් තියෙනවා නම් බාහිර දෙයක් විදිහට දකින්නෙත් නැහැ කියලා සඳහන් කළා. හැබැයි උන්වහන්සේ සඳහන් කරන ඒ උනත් මට අස්මීති අධිගතං හෝති. මට මම වෙමි කියන හැඟීමක් තවදුරටත් තියෙනවා. තාවදුරටත් විස්තර කරන උදාහරණ වලින් මේක නෙළුම් මලක් ගත්තොත් ඒ නෙළුම් මලේ සුවඳක් එනවනම් ඒ නෙළුම් මලේ මල් පෙති තියෙනවා නෙළුම් මලේ වර්ණයේ තියෙනවා නෙළුම් මලේ රේණු තියෙනවා මේ නෙළුම් මලේ සුවඳෙනවනම් ඒ සුවඳ පෙතිවල සුවඳවත් රේණුවල සුවඳවත් වර්ණයේ සුවඳවත් කියලා කියන්න බෑ. ඒ විතරක් නෙවෙයි ඒකෙන් බැහැර දෙයක් කියලා කියන්නත් බෑ. මලේ සුවඳ මොකද්ද කියලා අහුවොතින් මෙන්න මේ මල් පෙත්තේ කියලා කියන්නත් බෑ. හැබැයි මල් පෙත්තෙන් බැහැර දෙයක් කියලා කියන්නත් බෑ. මේකේ වර්ණය කියලා කියන්නත් බෑ. රේණුයි කියලා කියන්නත් බෑ. ඒකෙන් බැහැරයි කියලා කියන්නත් බෑ. අන්නේ වගේ සත්‍යයක් වශයෙන් ඉන්නවා නම් මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහ තියෙනවා නම් සත්වයා මේ එකිනෙකක් කියලා වෙන්වෙන් වහඳුමා දෙන්න බෑ. සත්‍යයා කියන්නේ මේ රූපයයි මේ වේදනාවයි එහෙම කියලා එකිනෙකක් කියන්න බෑ සත්‍යයා කියලා. ඒ විතරක් නෙවෙයි මේ සත්‍යයා මේ එකිනෙකෙන් බැහැර දෙයක් කියලා කියන්න බෑ. මෙන්න මේ මට්ටමේ අවබෝධයට මේ ප්‍රමාණය දැන් ඇවිල්ලා තියෙනවා. හැබැයි එහෙම වුණත් මේ පහම එකට ගත්තට පස්සේ තව දුරටත් තමන් වෙමි කියන හැඟීම තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? මාන, රූප රාග, අරූප රාග, උද්දච්ච, අවිද්‍යාව. රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිද්‍යාව කියන මෙන්න මේ උද්දම් භාගයේ සංයෝජන තව දුරටත් තියෙනවා කියලා. මෙන්න මෙතන සුවිශේෂී විස්තරයක් තියෙනවා. ඔබට සමට ප්‍රශ්න නැගෙනවා. සක්කාය දිට්ඨිය සහ අසීමාන දෙකේ වෙනස. දිට්ඨිය කියලා කියන්නේ මෙන්න මේකයි. අපේ ජීවිත පැවැත්ම ගත්තොතින් පැවැත්ම කියන්නේ මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. සක්කාය දිට්ඨිය දුරු කරපු කෙනේ සත්‍ය අවිදෙර මේ එකිනෙක කිසිම දෙයක් වෙන්වෙන්ව හඳුනාගන්නේ නැහැ. රූපේ දැක්කොත් මේ රූපේ තමයි සත්‍යය කියන මතයට යන්නේ. වේදනාව කියලා වෙනම ගන්නෙත් නැහැ. සංඥාව සංඛාර විඥාන කියලා වෙන වෙනම ගන්නෙ නැහැ. ඒ තරම් අර දිට්ටි පරාමාසය නෑ. හැබැයි මේ ටික එකට තියෙන කොට සත්‍යයක් ඉන්නවා කියන මේකට කියන අස්මීති අධිගතන් කියලා තමා වෙමි කියන හැඟීම තවදුරටත් තියෙනවා. ඒ කියන්නේ අනුසේ වශයෙන් අවිද්‍යාව තවදුරටත් තියෙනවා. කේමක හාඳුරෝ භික්ෂුන් වහන්සේල මැදට ගිහිල්ලා මේ කරුණු දේශනා කරන්න ඉස්සෙල්ලා අර හැරමිටියත් අරගෙන ගිහිල්ලා මොකද්ද කියන්නේ? ඒක පාරේ ගිය ගමන් බණ කියන ගියේ නැහැ. කේමක හාඳුරු ගිහිල්ලා අහනවා කොහොමද සැපසනීප කියලා. දැන් මෙච්චර අමාරුවෙන් ඇවිල්ලා ඇහුව ආවත් අර ළඩ වෙලා ඉන්න හාඳුරු ඉස්සෙල්ලා අර හාඳුරන්ගේ සැප දුක් අහන්නේ කොහොමද සැපසනීප කියලා. අහලා ඉවරලා තමයි අර ප්‍රශ්නට උත්තර දෙන්න ගියේ. එතෙන්දී උන්වහන්සේ තව උපමාවක් දේශනා කරනවා. ඒ උපමාව තමයි කිසියම් වස්ත්‍රයක් සම්පූර්ණයෙන්ම හොදලා තියෙන කිලිටි වෙච්ච වස්ත්‍රයක්. ඒ වස්ත්‍රේ පොඩ්ඩක්වත් කුණු නැහැ. හැබැයි ඒ වස්ත්‍රය අර හොදන්න දාපු ඩිටර්ජන්ට් මොන හරි දෙයක් තියෙනවා නම් ඒකේ ස්මෙල් එක තාම තියෙනවා. වස්ත්‍රේ සම්පූර්ණයෙන්ම හොදලා තියෙනවා. අන්නේ වගේ තමයි දෘෂ්ටිය පොඩ්ඩක්වත් නැහැ සෝවාන් වෙච්ච කෙනාගේ, සකදාගාමි වෙච්ච කෙනාගේ, අනාගාමි වෙච්ච කෙනාගේ. ඒ තරක් නේ කාමරාග පිටික දෙකත් උගේ පොඩ්ඩක්වත් නැහැ. නමුත් අනිත් සංයෝජන ටික අනුසේවයෙන් තියෙන වගේ තමයි අර හොදපු ඇඳුමේ තියෙන අර ස්මෙල් එක. අර සුවඳ හොගන්ද. ඒක දුරු කරන්න මොකද කරන්න ඕන? ඒ කාලේ නම් ඒක සුවඳ පෙට්ටියක දානවා, නැත්නම් සුවඳවත් සැවැන්දරා සඳුන් වගේ දේවල් අර ඇඳුමට දානවා. දැම්මට පස්සේ තමයි අර තියෙන ස්මෙල් එක ගිහිල්ලා නැවුම් ඇඳුමක් වගේ ඇඳුමේ ඉතුරු ලස්සන සුවඳ එන්නේ. කේමක හඳුර සඳහන් කරනවා අන්නේ වගේ තමයි මේ අවස්ථාවේදී අර ඕරම් භාගීය සංයෝජන දෘෂ්ටි මට්ටමේ තියෙන ඔක්කොම දුරු කළ තියෙන්නේ. හැබැයි එහෙම වුණත් තව දුරටත් මාන, උද්දච්ච, රූපරාග, අරූපරාග, අවිද්‍යා කියන සංයෝජන කළු මට්ටමේ නෙවෙයි ඊටාම සියුම් මට්ටමට අනුසේ වශයෙන් අර ඉස්මෙල් එක වගේ තව දුරටත් ඊටාම සියුම් ඉදිරිය තියෙනවා. අන්නේ සියුම් ටික දුරු වෙන්න උද්දම් භාගිය සංයෝජන දුරු කරන නම් නැවතත් මේ ස්කන්ධ පංචකය සමුදේ ධම්මානුපස්සී විහෙරති වය දමන පස්සේ විරති කියලා නැවත නැවතත් බලන්න ඕන කියලා. පෘථග්ජන මට්ටමේදී බැලුවේ මේක. ස්කන්ධ පංචකය හට ගන්නවා, නිරුද්ධ වෙනවා, හට ගන්නවා, නිරුද්ධ වෙනවා කියලා කිය බැලුවා. බන්නකොට අර එකිනෙකකට තියෙන ආත්ම දෘෂ්ටිය දුර වෙනවා. දිටි සංයෝජනය, දිටි පරාමාසය සම්පූර්ණයෙන්ම ෂැවෙල යනම සමුච්ඡේද වශයෙන්. සකදාගාමි වීමේදී කාමරාග පටික දෙක තවදුරටත් අඩු වෙනවා මේ ස්කන්ධ පංචකයේ සමුදය බලනකොට. තවදුරටත් ඒ වඩනකොට අනාගාමි මට්ටමේම කාමරාග පටික දෙක දුර්වල යනවා. ඒ උනත් අර මාන්නේ ආදී ඊතුරු සංයෝජන ටික අනුසේ වශයෙන් තියෙනවා. ඒක තියෙනකන් නැවත නැවතත් ස්කන්ධ පංචකයේ සමුදය බලනවා. බලනකොට ඊතුරු සංයෝජන ටිකක් දුර්වල යනවා. හරියට අර හොදපු ඇඳුම් ටිකට සුවඳ ගැල්ලුවා වගේ. පින්නතුනි දිට්ඨි සහ මාන කියන දෙකේ වෙනස මෙතන ඉතාම ලස්සනට පැහැදිලි වෙනවා. දිට්ඨි කියන එක ගත්තොතින් රූපේවත් වේදනාවවත් සංඥා සංඛාර විඥාන කියන මේ එකක්වත් වෙන වෙනම මේ තුල සත්‍ය පුද්ගලෙක් ඉන්නවා කියලා ආත්ම වශයෙන්වත් ආත්ම නිය වශයෙන්වත් ගන්නෙ නැහැ. හැබැයි ඒ උනත් සෝවාන් වෙච්ච කෙනාටත් අනාගාමී වෙච්ච කෙනාටත් සකදාගාමී වෙච්ච කෙනාටත් සත්‍යයක් ඉන්නවා. මම වෙමි. I am here. මේ සෙන්ස් එක තියෙනවා. ඒකෙන් අවිද්‍යාව සම්පූර්ණ දුර වෙලා නැහැ. අන්න ඒක දුරු කරන්න තමයි මේ උද්දම් භාගයේ සංයෝජන දුරු කරන්න තමයි නැවත නැවතත් සමුදේ ධම්මානුපස්සී විහෙරති වය ධම්මානුපස්සී විහෙරති කියලා බලන්නේ. බලනකොට මොකද වෙන්නේ? අර ඇත සහ නැත කියන අන්ත දෙකම දුර වෙලා අහුත්වා සම්මුතං හුත්වා නැබවිස්සති පෙර නොතිබී හටගත්තා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඉති ඉමස්මින් සති ඉදං හෝති කියන මෙන්න මේ යථාර්ථය සම්පූර්ණයෙන්ම අනවරතයෙන් අකෝපා චේතෝ විමුක්තියක් විදියට ස්ථාවරව පිහිටලා තියෙනවා. ඕ ඒ කියන්නේ මේකේ හැම මොහොතම ජීවිතය කියන්නේ ස්කන්ධ පංචකයක් හට ගන්නවා නිරුද්ධ වෙනවා කියලා දකිනකොට ඒක අනවරතයෙන්ම ස්පේස් එකක් නැතුවම ඒකම ජීවිතය වඩපත් වෙනවා. තින් විඥානේ පිහිටන්න කිසිම තැනක් ලෝකේ නැහැ. විඥානේ කිසිම තැනක පිහිටුනේ නැහැ කියන්නේ ලෝභ දේශ ගැන හිතනවත් දෙයක් නැහැ. පිහිටන තැනක් නැහැ. නැගෙනහිරෙන් ඉර පායනවා නම් බටහිර පැත්තේ ගහක් තියෙනවා නම් ඒ ගහ ළඟ පොළවක් තියෙනවා නම් පොළොට ඒක වැටෙනවා. වතුරක් තියෙනවා නම් වතුරට වැටෙනවා. බිත්තියක් තියෙනවා නම් බිත්තියට ඒ ආලෝකය වැටෙනවා, පතිත වෙනවා ඡායාව. ඒ කිසිම තැනක කිසිම දෙයක් නැත්නම් ඒ ඡායාව පතිත වෙන කිසිම තැනක් නැහැ. ඒ වගේ තමයි රහතන් වහන්සේ කියන්නේ ඇස ගත්තොතින් ඇස රූපය චක්කු විඥානයේ චක්කු සම්පස්සේ රූප සංඥාව, ඒ වගේම චක්කු සම්පස්සා වේදනා, රූප සංඥා, රූප සංචේතනා, රූප තණ්හා, රූප විතක්ක, රූප විචාර. එහට නම් කරුණු 10යි, කනට 10යි, ඔය වගේ 6 ඒවා 10ක් 60යි. මේ 60 කිසිම තැනක හිත පිහිටන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? ඒ හැම එකක්ම දකින්නේ හැම මොහොතෙම හේතු ඇති කලින් හට ගන්නවා, නිරුද්ධ වෙනවා. හට ගන්නවා නිරුද්ධ වෙනවා, හට ගන්නවා නිරුද්ධ වෙනවා. සමුදේ ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති, සමුදේ වය ධම්මානුපස්සී විහෙරති. ලෝභයක් හරි ද්වේෂයක් හරි ඇති වෙන්න ඕන මේ තැනක හිත පිහිටනවා නම්. ඒ කිසිම තැනක හිත පිහිටන්නේ නැත්නම් ආයි ලෝභ ද්වේෂයක් ගැන කතා කරන වද්‍යයක් ඉතුරු වෙලා නැහැ. ශුඤ්ඤත ලෝකං අවේකසු කියන්නේ මේකයි. මේ ස්කන්ධ පංචකය ආයතන 12 ධාතු 18 මේ සියලුම දේවල් හරියට හිස් ගමක් වගේ දකිනවා කියන්නේ මේකයි. හිස් ගමක් වගේ දකින්නේ මේකයි. මෙන්න මේ විස්තරය කේමකහාඳුරෝ අර සංඝයා මැදදී සඳහන් කළා. එතන සංඝයා කී නමක් හිටියද? ඒ හාමුදුරුවෝ කොච්චර ප්‍රමාණයකට විස්ථානයකටද මේ කියම හාමුදුරු වැඩි? හාමුදුරුවෝ 69. සට්ටි වික්ඛවෝ අරහන්තම් පාහුනින්සෝ. ඒ කවුද? අර 69 රහතන් වහන්සේලාට වඩපත් වුණා. කොහොමද? මෙන්න මේ කේම කේන වික්ඛුණා සද්දින් කේම භික්ෂුන් වහන්සේත් එක්කම අර 62 අරහත් භාවයට පත් වුණා. මේ අනාගාමී උතුමෙක් මෙයාට ධර්ම විස්තර කරන්න වෙල මොකද සිද්ධ වුනේ? අනාගාමී කේම කහඳුරු බණ කියන්නේ වෙලේ ධර්ම දේශනාව උන්වහන්සේට දේශකයෙක් ඉදිරියට විමුක්තායතනයක් වුණා. බණ අහපු අර 69ට ධර්ම ශ්‍රවණිය විමුක්තායතනයක් වුණා. මේ 61 දෙනාම එකම දේශණෙන් රහතන් වහන්සේලා වඩපත් වෙනවා. දාසක හාමුදුරුවොත් එක්ක. අර ප්‍රශ්න අහන ආපු හාමුදුරුවොත් එක්ක 69ක් එතන හිටියා. කේමක හාමුදුරුව තමයි බණ කියන්න ආවේ ළඩ වෙච්ච හාමුදුරුවෝ. උන්වහන්සේ වැඩි අනගාමී කෙනෙක් විදියට ධර්මාසන ආරූඪ වුණේ බැහැල ගියේ කොහොමද? රහතන් වහන්සේ කෙනෙක් විදියට සියලුම දෙනා 61 නමම රහතන් වහන්සේලා වුණා. ඔව්, නම තමයි කේමක සූත්‍රය. සංගතනිකාහේ කේමක සූත්‍රය. අපි මේට කරුණු තෝකෙන් සම්පූර්ණ බණක් කිව්වා මෙහෙදී. ආ මෙහෙදී නෙවෙයි, සෝරි, ඒක වෙන පන්සලකදී කිව්වේ. ඊගෝ කියලා ගන්න පුළුවන්, සෙල්ෆ් කියලා ගන්න පුළුවන්. සෙල්ෆ් සෙල්ෆ් කියන එක ඒක ඇත්තෙන්ම ඉංග්‍රීසි වලින් මේක කියන්න බෑ ඇත්තට මේකයි. මේකට කෙලින්ම කියන්නේ රෝන් වියු කියලා කියන්නේ. සක්කාය දිට්ඨිය ඇත්තෙම පාලි වලින් කියනවා නම් භව තණ්හා කියන එක ඊට වඩා සියුම් එකක්. භව තණ්හාව කියන එක නැති වෙන්නේ ඇත්තටම අනාගාමී වීමෙන් පස්සේ රහත් වීමේදී. සක්කාය දිට්ඨිය දුරු වෙච්ච කෙනාටත් භව තණ්හාව තියෙනවා. අස්මන දෙකම දුරු වෙන්නේ. රූප රාග අරූප රාග කියන දෙකම තමයි භව තණ්හාවට යන්නේ. රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිඤ්ඤා මේ පහම එක තමයි සම්පූර්ණ වශයෙන් දුර වෙන්නේ සමුච්ඡේද වශයෙන්. ඒක වෙන්නේ අරහත් මාර්ගඥානෙදී. අනාගාමි වෙච්ච කෙනාටත් භව තණ්හාව තියෙනවා. හැබැයි කාමරාගය දුරු කළ තියෙනවා. කාමරාගය දුරු කරපු නිසා තමයි අනාගාමි කෙනාට ධානාංග ධර්මතාවයක් වශයෙන් පිළිထන්නේ. එනිසා තමයි අනාගාමි උත්තමෙක් මරණයට පත් වෙනකොට බ්‍රහ්මලෝකෙ යන්නේ. බ්‍රහ්මලෝකෙ ඉපදෙන්න ධානාංග තියෙනවට. මාර්ගඵල ලැබන අවස්ථාවේදී ධානාංග මට්ටමට හිත සමාධිමත් වෙනවා. හැබැයි ස්ථාවරව දිගට පිටලා තියෙන්නේ නැහැ. සෝවන් සකදාගාමි වීමේදී. නමුත් අනාගාමි වීමේදී ලක්ෂණය තමයි කාමරාගේ දුරු වෙනත් එක්කම ධානාංග මට්ටමටම හිත පිටලා තියෙන අවම වශයෙන් ප්‍රථම ධාන මට්ටමට. අනාගාමි වෙච්ච කෙනෙක් හතරවෙනි ධානයත් එක්කම තියුණොතින් ඔහු ඉපදෙන්නේ පංචසුද්ධාවාසිකෙන ස්ථානයේ. අවිහ අතප්ප සුදස්ස සුදස්සි යකනිටා කියන මේ පහෙන් එක තැනක තමයි අනාගාමී සහ හතරෙන් ධානය කියන දෙකම තියෙන කෙනෙක් උපදින්නේ. හතරෙන් ධානය කරන්නේ නැත්නම් අනාගාමී කෙනෙකුට ඉඳවන පල්ලේ බ්‍රහ්ම ලෝකේ තමයි ඉපදෙන්නේ. හැබැයි බ්‍රහ්ම ලෝකයෙන් පල්ලේ හා දිවි ලෝකවත් ඉපදෙන්නේ අනාගාමී කෙනෙක්. අනාගාමී වශයෙන් බ්‍රහ්ම ලෝකේ ඉපදිච්ච කෙනෙක් ඊළඟට කවදාකවත් කාම ලෝකයට එන්නේ නැහැ. ඕන් රූප ලෝකේ හරි අරූප ලෝක හරි තුලදී බ්‍රහ්ම ලෝක තුලදීම රහත් භාවයට පත් වෙන ධර්මතාවයක් විදිහට. හොඳයි පින්වත්නි, අපි මේ කරුණ සාකච්ඡා කළේ මේ රටේ ලෝකයේ මේ වගේ උවදුරු මැද්දේදී අපි ධර්මයෙන් ඉදිරියට යන ආකාරය. මේකේ තියෙන අපේ ස්පිරිචුවල් මැප් එක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. මේ ඉහළම ධර්මකාරණ අප පුහුණු කරන මොහොතේදී අපි ඒක කන්ෆර්ම් කරගන්න තියෙන මැප් එක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග තුල කොයිතරම් දුරට අපි දිනකට වාසය කරනවාද කියන කාරණය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, ආජීව, වායාම, සති, සමාධි. මේ කාරණාවලිනුත් ප්‍රධානතම කාරණේ තමයි සතිය, සම්මා සතිය කියන කාරණේ. මයින්ඩ්ෆුල්නස් එක. සම්මා සතිය යම්කිසි තැනක තියෙනවා නම් ඒත් එක්කම අනිවාර්යයෙන්ම සම්මා දිට්ඨි පුරේජවන් කියපු විදිහට සම්මා දිට්ඨිය තියෙනට ඕන. නැත්නම් ඒක සම්මා සතියක් වෙන්නේ නැහැ. මයින්ඩ්ෆුල්නස් වෙනවා, රයිට් මයින්ඩ්ෆුල්නස් වෙන්නේ නැහැ. රයිට් මයින්ඩ්ෆුල්නස් කියන කැටගරියට වැටෙන නම් මේක based on right understanding with understanding of the four noble truths. චතුරාර්ය සත්‍ය පාදක කරගත්තු නිවැරදි දැක්මක් සහිත කෙනෙකුට තමයි සම්මා සතිය නිවැරදිව පිහිටන්නේ. ඒ වගේම සම්මා දිටිය සහ සම්මා සතිය යනවා නම් ඒත් එක්කම සම්මා වායාමයත් අනිවාර්යයෙන්ම යනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මොන අංග ක්‍රියාත්මක වුණත් ඒ හැම අංගයක් එකම අනිවාර්යෙන් තව අංග දෙකක් තියෙනට ඕන. සම්මා දිට්ඨිය සහ සම්මා වායාමය කියන කාරණා දෙක. පින්නතුනි, මේ විදියට අපි ජීවිතය සකසා ගත්තොතින් අප ජීවත් වෙන එක දවසක් අපට අවුරුදු 100කට වඩා වටිනවා. යෝචේවස සතන් ජීවේ අපස්සෝ ධම්ම මුත්තමං ඒකහං ජීවිතං සෙය්‍යෝ පස්සතෝ ධම්ම මුත්තමං. දහම නොදක අවුරුදු 100ක් ජීවත් වෙනට වඩා මෙන්න මේ දර්ශනය දහම දැකලා එක දවසක් ජීවත් වීම උතුම් කියලා දේශනා කළා. යෝ චේවස සතං ජීවේ අපස්සෝ උද්‍යබ්බයං ඒකහං ජීවිතං සෙය්‍යෝ පස්සතෝ උද්‍යබ්බයං. මේ උදේ වැය හට ගැනීම වැය වීම රයිසින් ඇන් සීසින් මෙන්න මේක නොදක යම් කිසි කෙනෙක් අවුරුදු 100ක් ජීවත් වෙනට වඩා මේක දැකලා එක දවසක් ජීවත් වෙමු තුම් කියලා දේශනා කළා. අපි ලෝකේ නිදහසෙමින් ඉන්නේ පින්නතුනි. අපි රූපය තුලින් හිත මුදවහ ගනිමින් ඉන්නේ. කිසියම් වෙලාවක රූපයක් තුල හිත බැසගෙන තියෙනවා නම් ඒ කියන්නේ අපට මහලු වීම, ලෙඩ වීම, මරණ දුක අපි වැළඳගෙන ස්පර්ශ කරගෙන ඉන්නේ. මුළු ලෝකයකට වැඩ කරන්න යුතුයකම් කරන්න මේ රූපයෙන් නිදහසන ගමන. අපේ නිතරම හිත ඉහළම තැනක ප්‍රඥාව තුල රඳවා ගන්න උත්සාහ කරන. අන්න ඒ වෙනි ජීවිතයකට මේ ශරීරයට කොච්චර ලෙඩ දුක් ආවත් මහලුණත් ඔහුට ඒ ධර්මතාවයටපත් වුණාට එහෙන් එන දුක ඔහුට එන්නේ නැහැ. අනේ නිසා මේ ධර්ම තුල අපි උපරිම හික්මෙන උත්සාහ ගනිමු. මේ ලෝක උවදුරු ස්වභාවික විපත් තියෙන කාලයේදී අපි වඩා වඩාත්ම ධර්මට එන අදිටන් කර ගන්නට ඕන පිනතුනි. මේ ලැබෙච්ච මොහොත දුර්ලභ අවස්ථාව මෙතනින් අපට හිමු නොතින් ආයවට කල්ප ගානකටවත් ලැබෙයි කියලා හිතනවත් බෑ. එවැනි ඊටාම දුර්ලභ අවස්ථාවක් මේ ගත වෙන හැම මොහොතක්ම පිනතුනි. හැම මොහොතක්ම සතිපට්ඨානෙන් වාසය කරන්න, ධර්මය සමග වාසය කරන්න. ඒ කියන්නේ ඔබ සතුටෙන් කාලය ගත කරන්න. ඔබ මහ හයියෙන් සිනහ නොසුනාට ඔබ හදවතින් සෙනහසෙමින් ඉන්නේ. ඔබ උපේක්ෂා සාගතව ඉන්නේ. පින්නතුනි මේ ගතවන වර්තමාන සුන්දර මොහොත ධහමට එකතු කරගන්න. එදාට ඔබට සෝවාන් වෙනවත් අනාගාමි වෙන්නවත් රහත් වෙනවත් නේ ඔබගේ ප්‍රාර්ථනාව. ඔබ මේ වර්තමානයේ තුලම ඔබ නිවිසැන සිමින් කාලය ගත කරන්නේ නිවනට පත් වෙන එක ඒ කානවරත්යෙන් සිද්ධ වෙනවා, ඒක නිරායසයෙන් සිද්ධ වෙනවා. ඔබට 아무තු ප්‍රාර්ථනා කරන්නවත් මම මැරෙන්න කලින් කොහොම හරි සෝවාන් වෙන්නවත් කියන එහෙම ප්‍රාර්ථනා ඔබට ඇති වෙන්න බෑ. එහෙම ඇති වුණා කියලා කියන්නේ නැත්නම් ඔබ හරියට අරසන මාර්ගයට ඇවිල්ලා නැහැ කියන එක. ඔබ කියනවා නම් මම කොහොම හරි මැරෙන කලින් සෝවාන් වෙනවා, මම අනාගාමී වෙනවා, මම රහත් වෙනවා මේ ශාසනයම කියලා කියන්නේම මේ මොහොතේ ධහමට ඇතුළු වෙලා මේ ආරේෂ්ණංග මාර්ගයේ ආස්වාදය ඔබ විඳින්න ඇති කෙනෙක් එක. ඔබ හරියට නෙවිගේටරේ දාගෙන වාහනේ ඩ්‍රයිව් කරන්න පාරට දාගත්තා නම් ආයෙ ඔබ මම මේ ඩෙස්ටිනේෂන් එකට යන්න ඕන මම ප්‍රාර්ථනා කරනවා හල් දැන්ට යනවා කියලා වැඳ වැඳ 아무තෙන් ප්‍රාර්ථනා කරන දෙයක් නැහැ. ඇයියේ ඔබ කොහොමද දෙන්න යමින් ඉන්නේ? ඔබට තියෙන ඒ මොහොතේ වටා පිටා බල බල ලස්සනට සතුටින් යන එක විතරයි තියෙන්නේ. හොඳයි පින්නතුනි අපට ලැබිච්ච කාලය අවසන්. මේ අහපු දහම් කරුණු හිතේ තියාගෙන හැකි තාක් මේ ජීවිතය තුළ මේ දහමෙම උපරිම ඵල නෙලා ගන්න උත්සාහ ගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා. මේ උතුම් කුසලයේ හේතුවෙන් සුවපත්ය හැකි යම් තාක් සත්‍යං විසේ කොතනකෝ වෙත්නම් ඒ හැම දෙනා මේ උතුම් ධර්ම දේශනාමය කුසල යානිසංස අනුමෝදන්ව ඒ සුවපත්යත්වා සුගතිගාමි වෙත්වා උතුමෝ නිවනින් සැනසෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛා භයම් පන්තාච නින්භයා සෝකම් පන්තාච නිස්සෝකා හොන්තු සම්බේ පිපානිනෝ දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොයින් තැබෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා.